บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดสมันตาจักกวาเลสุวัตรากัจฉันตุเทวตาสันดัมมังมุนิราจัสสะสุนันตุสักกะมุคคดังดัมมัสสะวะนะคาโลอะยังปะดันทาดัมมัสสะวะนะคาโลอะยังปะดันทาดัมมัสสะวะนะคาโลอะยังปะดันทานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะยัญจโกตถาคโตวาจาญาณาติภูตันตัจฉังอัตถสังหิตังสาจะปะเรสังปิยามนาปาตัตระคาลัญโญตถาคโตโหติตัสสาวาจายะวิยาคารณายะสังคิสเหตุอัตถิราชกุมารตถาคตัสสะสัตถิสุอนุคัมปาติ ගෞරවණීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහ සංඝරත්න අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි ඇමරිකාවේ එක්සත් ජනපදයේ මේ දකුණු කැලිෆෝනියාවේහි රිවර්සයිඩ්හි මොරිනෝ වැලි සමුදාලප විහාරයේහි 2019 වර්ෂයේ වස් කාලයේ පැවැත්වෙන ධර්ම දේශනාවක අද මේ පැවැත්වෙන්නේ. ඉතින් පළමුවෙන් අපි පින් දෙනවා මේ සඳහා ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරමින් අපේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. අද අපට මාතෘකාවස්යෙන් දීලා තියෙන්නේ අබේ රාජකුමාර සූත්‍රය. මේ මාතෘකාවම හිතන්නේ ලොකු හාමුදුරුව තෝරගත්ත මාතෘකාවක්. උන්වහන්සේ අපට මාතෘකාව දුන්න මේ මාතෘකාවෙන් බණ කියන්න කියලා. ඉතින් මම හිතනවා ඒක ඊටාම වැදගත් සූත්‍රයක්. බොහෝ විට තෝරගන්න අඩුයි මේ සූත්‍රය ධර්ම දේශනාවලට. අබේ රාජකුමාර සූත්‍රය ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේහි මජ්ක්‍ධිම පඤ්චාසිකයේහි රාජ වර්ගයටයි මේ අබේ රාජකුමාර සූත්‍රය ඇතුළත් වෙන්නේ. සූත්‍රයෙන් විශේෂයෙන්ම සඳහන් වන්නේ පින්වතුනි භාෂාවෙහි සංවරය ගැන. අපට තේරෙන සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. කට පරිස්සම් කරගන්න කියපු සූත්‍රය තමයි අබේ රාජකුමාර සූත්‍රය කියලා කියන්නේ. කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද ඒ දෙක? එකක් තමයි කටට දානේ වගේ පරිස්සම් වෙනවා. අනෙත් එක කටෙන් පිට කරන දේවල් ගැන පරිස්සම් වෙනවා. බුදුහාමර දේශනා කළ කඩේ ඇතුළු කරන දේවල් ගැන ආහාර පාන ගැන සංවරයක් තියෙනට ඕන. අවධානයක් තියෙනට ඕන. සමහර ආහාර පාන ගන්න එපා කියලා බුදුහාමර දේශනා කළා තියෙනවා. හොඳ වුණත් ප්‍රමාණයට ගන්න ඕන. වැඩිපුර ගන්න හොඳක් නැහැ. මත්ඤ්‍යතා කියලා එක ධර්මයේ සඳහන් වෙනවා. වතුර බොන කොටත් එහෙමයි. වතුරුණත් යම්ස ප්‍රමාණයකට බොන්න කියලා බුදුදහමේ දැක්කලා තියෙනවා. පින්නතුනි කඩේ ඇතුළත් කරපු දෙයින් තමන්ට හානියක් වන්නේ උපරිම වුණොත් තමන්ගේ ජීවිත හානිය විතරයි. එයින් එහා ලොකු හානියක් වෙන්නේ නැහැ කඩේ ඇතුළු කරන දෙයින්. නමුත් පින්නතුනි කඩේ පිට කරන දෙයින් ඊටත් වඩා භයානකයි. ඇයි ඒ කඩේ පිට කරන දෙයින් ඇතැම් විට යහපත වෙන්නත් පුළුවන් අයහපත වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ නිතර දේශනා කරන අපට පච්චවෙකිත්වා පච්චවෙකිත්වා වාචාය කම්මං කාතබ්බං කියලා. නැවත නැවත සිහි කළා කතා කරන්න කියලා. යමක් කියන කලින් නැවත නැවතත් හොඳ අවධානයෙන් ඉඳගෙන එක කියන්න කියලා. ඉතින් පේනතුනි සම්මා වාචාව යහපත් වචනය ගැන බුදුදහමෙන් නිතර අවධානය යොමු කරලා තියෙනවා. ආරසංග මාර්ගයේ සම්මා වාචා කියලා තියෙනවා. පංචශීලයේ මුසාවාදා වේරමණී සීකාවෙන් සමාධියම කියලා කියනවා. බොරු කියන්න එපා කියලා. සම්මා වාචාවල බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම කියන මේ හතරෙන් වෙන් වෙනට කියලා තියෙනවා. මේ වගේ පින්නතුනි බුදුදහමේ නිතර ත්‍රිවිධ සුචරිතයේ වාක් සුචරිතය ගැන කියලා තියෙනවා. ඇයි මෙහෙම බුදුහාමුදුරෝ වචන ගැන මෙච්චර අවධානය යොමු කළේ තියෙන්නේ? පින්නතුනි ඔබ බලන්න සමාජගත ජීවිතයේදී ඔබ යම් කෙනෙක් ඇසුරු කරනකොට යම් කෙනෙක්ගේ කායික ක්‍රියාවලට වඩා අපි සැලකිලිමත් වෙන්නේ එයා වචන කතා කරන ආකාරය පිළිබඳව. සමහර විට අපි කියන්නේ එයාගේ කට හොඳ නැහැ කියලා නේද? එතකොට ඇතැම් විට වැඩපළ වලින් අඩුපාඩුවක් තියුණාට එච්චර අපි සැලකිලිමත් දක්වන්නේ නැහැ. ඒකට සමාදින සෝදානම්. නමුත් වචනේ වැරදි කාලයක් තිබුණොත් අපි එය සමාජ ජීවිතයේදී බොහෝ විට එයා වයින් කරනවා. අනේ නිසා පින්නතුනි වචනේ ගැන හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. අනිත් කාරණේ තමයි පින්නතුනි අපි කටින් වචනයක් පිට කරන්න කලින් වචනය අපි යටතේ ඉන්නේ. වචන අපිව අපට පාලනය කරන්න පුළුවන්. අපි කටින් වචනයක් පිට කරන්න කලින් ඒ වචනේ අපේ කන්ට්‍රෝල් එකේ යටතේ ඉන්නේ. හැබැයි වචනේ පිට වුණාට පස්සේ කොහමද? පිට වුණාට පස්සේ වචනේට අපි යටත් වෙනවා. අපි පිට කරපු වචනයටම අපිට වද කියන්න වෙනවා. ඒ වචනයට අපි යටත් වෙනවා. Before we say something, we can control the words that we say. After we say something, the words that we said control us. That is why we need a discipline in our speech. පින්නතුනි මෙන්න මේ පදනම නිසා තමයි බුදුදහමේ වචනය ගැන බොහොම ඉහළින් අගය කළ තියෙන්නේ. පින්නතුනි බුදුදහමේ එන කරුණු අපි ටිකෙන් ටික විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුදහම තුල පින්නතුනි ලෝකයේ තියෙන වැදගත්ම කාරණා ගැන ඉතාම ඉහළින් කරුණු සඳහන් කළා තියෙනවා. දේශපාලනය ගැන ඉහළින්ම බුදුදහම තුල සඳහන් කළා තියෙනවා. ගෘහස්ත ජීවිතය තුළ සමාජගත ජීවිතයේදී ඔවුන්ගේ යුතුයකම් ගැන අම්මා තාත්තගෙන් දරුවන්ට, දරුවන්ගෙන් අම්මා තාත්තට, සේවකයන්ගෙන් ස්වාමියාට, ස්වාමියාගෙන් සේවකයන්ට මේ ආදි වශයෙන් ඔවුන්ගේ යුතුයකම් ගැන බොහොම ඉහළින් සඳහන් කර තියෙනවා. සිංහලවල සූත්‍රයෙන් තැන්වල වැරදියක් තමයි පින්නතුනි ස්වාමි පුරුෂයන්ට කියලා තියෙනවා තමන්ගේ ස්වාමි දේනිය කැමති ඇලුම් පැනදුම් කනකට ආභරණ ඒව ඊටම අරන් දෙන්න කියලා. අමලකාතරට කියලා තියෙනවා දරුවන්ට උගන්වන්න කියලා හොඳට සික්කන් සික්කා වෙන්න කියලා. සික්කන් සික්කා වෙන්න කියලා. ඒ තරම් සියුම් දේ ගැන පවා බුදුදහමේ ඉතාම අවධානය යොමු කරලා තියෙනවා. ලෝක විද්‍යාව පිළිබඳව කොස්මොලොජි ගැන, ග්‍රහ ලෝක ගැන, ගැලැක්සීස් ගැන බුදුදහමේ ඉතාම සුවිශාල විස්තර ඇතුළත් වෙනවා. තමන්ගේ පර්සනලිටිය දිනු කරගන්න, පෞරුෂය දිනු කරගන්න ඕන ක්‍රම ගැන කරණිමෙත සූත්‍රයනි සංගල දේශනා කරලා තියෙනවා. මානසික ආතතිය දුරු කරන්න විතක සංතාන සූත්‍රයේ, ද්වේදා විතක සූත්‍රයේ আদি සූත්‍රවල මානසික ආතතිය දුරු කරගන්න ක්‍රම ගැන සඳහන් කරලා තියෙනවා. තින් තින තින ඕනම දෙයක් ගැන ඉතාම ගැඹුරට ගියොත් ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ කොටස් ගැන, ශරීරය ඇසුරු කරන සත්‍යයන් ගැන, මේ ලෝකේ ඉන්න සත්‍යයන් ගැන, මහා සාගරයේ ඉතාම සුවිසාර සත්‍යයන් ගැන විතරක් නෙවෙයි මහා මොහොත පතුලේ තියෙන රන් රිදී මුතු මණික් ආදී ඉතාම වටිනා වස්තු ගැන බුදුහාමුදුරු විස්තර කළ තියෙනවා. අද ඊයේ නෙවෙයි මේට වසර 2500කටත් කලින්. අන්නේ නිසා ලෝකය ගැන යමක් දැනගන්න ඕන නම් බුදුදහම තුලේ සියල්ල ගැනම ඉතාම ලස්සනට දේශනා කරනවා. අද ලෝකයේ වර්තමානයේ විශේෂයෙන්ම තියෙන පීඩාව තමයි මානසික ආතතිය. අන්නේ මානසික ආතතිය දුරු කරන්නට පසුගිය දශක 4-5 තිස්සේම ලෝකයේ සයිකියාට්‍රික්ස්ලා මනෝවෛද්‍ය විශේෂඥවරු සඳහන් කරන ට්‍රීට්මන්ට්ස් එකක් තියෙනවා. ඒ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක වඩන්න කියලා. දැන් මේ බඩේ හිරය අපිට කිව්වට පස්සේ අපි ප්‍රැක්ටිස් කරන්න ගන්න මේකනේ. බුදුහාඳුරු පිනතුන වසර 2600කට කලින් යන්තා සංකම් පදන් අභිසමෙච්ච යන් ශාන්ත පදයක් හැමතිනම් සබ්බේ සත්තා බවන්ත සුඛිතත්තා සීල සත්ව සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා අපට දේශනා කළා. ඒ වගේම සඳහන් කරනවා ඒකායන බිකේ මග්ගෝ සත්තාන විසුද්ධිය සෝක පරිද්දවන සමතිකමාය දුක දෝමනසන අත්තංගමාය ඥාය සදිගමාය ආදී වශයෙන් සඳහන් කළා. යදි දැන් චත්තාරෝ සතිපට්ඨාන කියලා දේශනා කළා. සතිපට්ඨානේ වඩන්න කියලා මානසික ආතති දුරු කරන්න සතිපට්ඨානේ වඩන්න කියලා ඉතාම ගැඹුරින් බුදුහාඳුර වසර 2600 කට කලින් අපට ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා පිනොතුනි ඔබ මේ අහන ධර්මය ඔබට ජීවිතයේ සතුටින් ගත කරන්නයි තියෙන උපදේශයක් තියෙනවා නම් ඒ ඉහළම උපදේශය ඔබ මේ ශ්‍රවණය කරන්නේ. අන්න ඒ නිසා බුදුදහමේ සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කිරීම සවනානුත්තරය කියලා. අහන දේවල් වලින් උතුම්ම දේ කියලා. ඒ උතුම්ම දේ පිනතුනේ නිකන් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක සසර කළා වූ මහා පින කානිසංශයක් විදිහට ලැබෙන දෙයක්. විශේෂයෙන්ම පිනතුනේ එක්තරා සූත්‍රයක් සඳහන් වෙනවා වේලාම කියලා සූත්‍රය. ඒ වේලාම සූත්‍රයේ දැක්වෙනවා දානය දෙන ආකාරයක් ගැන. කොහොමද අපි නියම විදිහට දන් දෙන්න ඕන කියලා. එතෙදි සඳහන් කරනවා සක්කච්ඡන් දානන්දේති. හොඳට සකස් කරලා දානය දෙන්නට ඕන. සච්චිකත්වාදීති ගරු සරලතුව දෙන්නට ඕන. සහත්තන් දානන්දේති තමන්ගේ දෑතින් දන් දෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති දිගින් දිගටම අඛණ්ඩව දන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානන්දේති කර්මඵල අදහගෙන දානය දෙන්නට ඕන. මේ කරුණු මතක තියාගන්න. මොකක් කරුණ කියනවා රිපීට් වෙන්නේ නැහැ. රිපීට් කරන්නේ ඒ නිසා මතක තියාගන්නත් වෙනවා. පින්තුනි මෙවැනි ලෙස දානය දීමේ ආනිසංස ගැන ධර්මයේ සඳහන් වෙනවා තමන්ට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි ඒ ලැබෙන සම්පත් තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා කියලා. මේ අංගපහ යුක්තව දානය දුන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට සසරේදී භවෝග සම්පත් ලැබෙන විතරක් නෙවෙයි තමන්ට ලැබෙන සේවක කාර්යාදීන් ස්වාමිභාරයවන් තමන් කියන දේට අහුම්කම් දෙනවා කියලා. ඒ තමන්ගේ වචනයට අවනතයි කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. තමන්ට තථාගත ධර්මයක් අහන්නට අවස්ථාව ලැබුණොත් ඒක හොඳට කන් යොමා අහනවා කියලා. පින්නතුනි මෙන්න මෙතෙන්දි පේනවා ඔබ කොච්චර පින්වන්තද කියලා. ඔබ සසරේදී දාන දෙල විතරක් නෙවෙයි සිල්ලර කළ විතරක් නෙවෙයි මෙන්න මේ ප්‍රාර්ථනා යුක්ත ඔබ දාන දෙලා තියෙනවා. අන්නේ නිසායි ඔබට මේ සාධාරණේ ලැබෙන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඇතැම් විට පන්සලට එවලා දාන දෙයි එළියට වෙලින්දි. කේටුව ළඟට වෙලින්දි. නැත්තම් ඇතැම් විට බණක් තහයි අන්තිම හරියේ නැගිටලා. අන්තිමට නැගිටලා යන්න එපා කියලා නෙමෙයි කියන්නේ අවශ්‍යතාවය තියෙන කෙනෙක් යන්න කවන්නේ. බය වෙන්න එපා. නමුත් මේ නොතේ අවසාන වෙන කම් ධර්මයේ ගැඹුරු දේ හොඳට අහනවා. සමහර විට වෙන්නේ අන්තිම හරියේ නිඳ යන සමහරට මේ පිළ නැති අයට. සමහර අය ඇතැම්මිට අනිත්‍යයට දොස් කියන බනහන්නේ නැහැ කියලා. තිනුදෙන කාටවත් දොස් කියන දෙයක් නැහැ. තමන්ම කරපු කර්ම වල විපාක මේ හම්බෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ කෙනෙක් දුර්ලභ දෙයක් ලෝකේ. මිනිස්සෙක් වුණයි කියලා බුද්ධෝත්පාදන කාලෙක ඉපදුණා කියලා මේ ධර්මයේ හැමදැනටම ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ. ඔබ ගැන ඔබ සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ සාරාංශික කල්පලක්ෂයක අධ්‍යයන සමුදායයි. අද ලෝකයේ දර්ශනගෙන ගන්න ලෝකෙ වැඩිපුරම අවධානය තියෙන්නේ. පින්තුනි මේක කලකට කලින් වසර 100 ගානකට කලින් මිනිස් අවධානය යොමු කළේ වැඩිපුර ඉඩකඩන් ලබා ගන්න. ඊට පස්සේ කාලයක් ගත වෙනකොට මිනිස් බාහිර සමාජය වගේ ගවයන් වැඩිපුර ඉන්න ඇයට තමයි ධනවතුන් කියලා කිව්වේ. දෑවැන්දට ගවයන් තමයි දුන්නේ. විසාකාවටේම කිරියල දෙනුන් ලක්ෂයක් දුන්නා කියලා සඳහන් කරනවා. ඒක තමයි ලොකුම දායනදී. ಭಾರತ ජන සමාජයේ පස්කෝ රසය කිරි දේවි ගිතල් වැඩරු මෝරු කියන මෙන්න මේ පස්බෝ රසය පදනම් කරගෙන ජීවත් වෙච්ච සමාජයක්. ඒකට බොහොම අතීතයක් තියෙනවා. ඒක බැහැර කළ නැහැ බුදුදහමෙන්. බුදුදහමෙන් ඒ ගැන අවධාරණ යොමු කළා තියෙනවා. පින්නතුනි එහෙම ආපු සමාජයේ ටිකෙන් ටික කලක් යා දීඩ කණන් වලට නෙවෙයි රන් රෙදි මුතුමැණික් වලට මිනිස්සු වටිනාකමක් දුන්නා. ඒව වටිනවා කියලා. තවත් කලක් ගියාට පස්සේ මිනිස්සු ධනයට වැඩි වටිනාකමක් දුන්නා. තවත් කලක් ගියාට පස්සේ ධනයටත් නෙවෙයි දැනුමට උගත්කමට යම්කිසි කෙනෙකුට තැනක් හම්බුණා. යම්කිසි කෙනෙකුගේ GPA එක ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක නැත්නම් IQ වල වැඩි නම් ඒක නා ධනවත් කෙනෙක් දක්ෂ කෙනෙක් කියන සමාජීය වටිනාකමට ලක් වුණා. knowledge is wealth කියන සංකල්පයට ආව. පින්තුනි මෙන් ඇවිල්ලා තවත් ටිකක් කලා යනකොට වැඩිපුර devices හදන අය නව නිර්මාණ ලෝකෙට ඉදිරිපත් කරන අය දක්ෂයෝ කියලා තීරණය කළා. කොබහලේ ස්ටීව් ජොබ්ස් කියන්නේ. ඔව් කිසිම විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. නමුත් ඔහුට පේටන් බලපත්‍රය ඉතිය බාණ්ඩ 200කට වඩා ගන්නට ඔහුට තියෙනවා. ඔදා ඔබ අර හෑන්ඩ් ෆෝන් එකෙන් පරිශීලන හුඟක් දේවල් හොස්සලා නැත්තුවා. එනිසා devices හදන ඉදිරියට ආවා. තවත් කලක් යද්දී කළමනාකරුවන් සමාජයේ ඉහළම ධනතුන් බවට පත් වුණා. බිල් ග්‍රේට්ස් ශ්‍රණියේ ඔහුත් එකට ඉගෙන ගත්ත දක්ෂ ශිෂ්‍ය ඔහු යටතේ සේවකයන් වෙද්දී කළමනාකාරත්වයේ ඉදිරියට ගිහිල්ලා ඔහු ලෝකයේ ධනත්වයෙන් ධනපතිත්වයෙන් පරිණංගිට ආවා. මෙන්න මෙහෙම ආපු සමාජයක පින්වතුනි මාස්ලෝ කියලා අධ්‍යාපනඥයෙක් හිටියා. ආලෙදි නේද? මාස්ලෝගේ අවශ්‍යතා හේතුව the hierarchy of needs කියන එක. ඔහු මිනිස්යන්ගේ අවශ්‍යතා ඕනෑකම් පෙළගැස්සුවා hierarchyක් විදියට. එහි primary needs විදියට සැලකුවේ ආහාර පාන ඉඳුම් පිටුම් බෙහෙත් කියන ආදිය ගිහිල්ලා කෙනෙක්ගේ ඉහළම අවශ්‍යතා බවට පත් උනේ ආත්ම සාක්ෂාත් කරණය self actualization කියන. බලන්න මිනිසා ආපු ගමනේදී ඉඩ කඩන් වලට ආසා කළ දුවගෙන ආපු මිනිසා අවසානට නැවතුනේ කොහෙද? තාමත් ඉඩ කඩන් වලට ආසා ගන්න ඇවිල්ලා නැත්තේ නෑනේ. නමුත් පින්නතුනේ අද ලෝකයේ ඉහළම තලයට යන්නේ උපාධි වැඩිපුර ගත්ත කෙනාවත් ඉහළ රැකියාවක් කරන කෙනාවත් ධනෙ වැඩිපුර තියෙන කෙනාවත් නෙවෙයි. තමන්ගේ හිත වැඩිපුරම සතුටෙන් ඉන්න කෙනා දුකෙන් නිදහස් වෙච්ච කෙනා. බුදුදහමේ මේක දක්වන්නේ අපි කොහොමද ඉහළම මානසිකත්වයේ සතුටෙන් ඉන්නේ කියන කාරණේ. මෙන්න මෙතින් දෙපින්නතුනි අද ලෝකයේ පෙළඹිලා තියෙනවා. ඊටාම ටික කලකින් ධනෙ උපයලා ඒක ඉතුරු කළා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා කාලය කැප කරා. ඉස්සර තමයි විස්රාමයන්ටත් වැඩ කළා තවත් අවුරුදු ගානක් දික්කල වැඩ කරන්නේ ඉස්සර. තාමත් එහෙම කරන්න ඉන්නවා. නමුත් පින්නතුනි අදීට වඩා ලෝක මිනිසු බුද්ධිමත්. ඇයි ඒකට හේතුව? කෙනෙකුට තියෙන වටිනාම දේ මොකද්ද? කෙනෙක් ජීවිතේ වටිනාම දේ මොකද්ද? ඔය වටිනාම දේ සතුටේ යතරේ තවත් වටිනාම දෙයක් තියෙන තමයි කාලය. කෙනෙකුට වටිනාම දේ කාලය පින්නතුනි කාලය මිල කරන්න බෑ. ඉස්සර කාලය රන්හා සමානයි කිව්වා දැන් එහෙම කියන්නේ නෑ. රන්වට මිලක් තියෙනවනේ. නමුත් කාලයට මිලක් නෑ පින්නතුනි. අපිට යම්කිසි අවුරුදු ගානකදී කෝටි ගානක් උපයන්න පුළුවන්. අවුරුදු 10කදී 25කදී 50කදී. හැබැයි පින්නතුනි මේ කෝටි ගානෙම දුන්නත් ඒ ගතවෙච්ච අවුරුදු ගාන කමට ගන්න පුළුවන්ද? ගන්න බෑ පින්නතුනි. එහෙනම් මෙන්න මෙවැනි සමාජයක් තුළ අන්නේ කාලෙන් ගන්න ඉහළම ප්‍රයෝජනය ගන්නට අපට ලෝකයේ දෙයක් හොයාගෙන යන්නට ඕන. වර්තමාන ලෝකයේ විද්වතුන් වැඩිපුර අධ්‍යයනය කරන්නේ දර්ශන. මේ කාලකට ඉස්සෙල්ලා භාෂාවන් වක් ඉගෙන ගත්ත සමහර අය. ඔබ ඇලෙත් සමහර දරුවෝ ඉන්නවා අවුරුදු 10යිදී භාෂා 10ක් පුළුවන් ඉච්චයි. අවුරුදු 20යිදී භාෂා 20ක් ලියන්න කතා කරන්න පුළුවන් අය ඉන්නවා ලෝකෙ. නමුත් ඊටත් වඩා හොඳ දක්ෂයෝ කියලා සලකන්නේ පින්නතුනි. කවුද? ඉස්සර වටිනාකම සැලකුවේ GPA එක හරි IQ එක හරි. වර්තමානයේ වැඩිපුරම වටිනාකම තියෙන්නේ මොකටද? EQ එකට. emotional intelligence එකට. මේ අන්තිමන කොටින්ද විමුදුන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රඥාවට, නිපක, පඤ්ඤා, ඥාන කියන මෙන්න මේ වචන වලින් බුදුදහමේ සඳහන් වෙන ප්‍රඥාව සාක්ෂාත් කරන මට්ටමටයි බුදුදහමේ අවසාන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ මට්ටමට ඉතාම ඉක්මනින් අවම කාලයකදී ඉහළම දර්ශන උපයෝගී කරගෙන මෙතෙන්ට සමීප වෙන්න දරන උත්සාහය තමයි අද ලෝකයේ තරඟයක් විදිහට තියෙන්නේ. අද ලෝකයේ මේ තත්ත්වයේදී පින්නතුනි බුදුහාඳුරෝ මේ තවස්තර 100 ගානකට කලින් 1000 ගානකට කලින් අපට එක දේශනා කළා මතක්. අද ලෝකයේ කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ මොහොකින්ද? යා කොච්චර ප්‍රඥාව යුක්ත කෙනෙක්ද කියන කාරණේ මත. නොවනක කෙනෙක් විශේෂයෙන් ධර්මය දන්න කෙනෙක් ඔබත් එක කතාව කරෝතින් මොකද කතා කරන්නේ? ඔබේ ජීවිත දැක්ම ගැන යහන්නේ. ඔබගේ විශ්වවිද්‍යාලයේවත් ඔබේ මේජර් එක මොකක්ද කියලාවත් ඔබේ රැකියාව මොකද්ද කියලාවත් ඒව නෙවෙයි වර්තමානයේ බුද්ධිමත් කෙනෙක් අහන්නේ බලන්නේ ඔබේ දැක්ම ඔබේ විෂන් එක ඔබේ ෆිලොසොෆි එක මොකද්ද කියලා. ඒක බලගන්නේ කොහොමද? ඔබ හැසිරෙන ආකාරයෙන්ද? හැසිරෙන ආකාරය නෙවෙයි බිනදු බොහොම ලස්සනට සාන්ද දාන්ත වැඩි ඉන්න පුළුවන්. නමුත් ඒකේ නෙවෙයි කෙනෙක් ප්‍රඥාව බලන්නේ. සාකච්ඡායේ ප්‍රඥාව වේදිතම්බෝ. සාකච්ඡාවේ කතා බහ කළ සමයත් එක්ක යා ප්‍රඥාවෙන් කොයි තලයක ඉන්නද කියන එක බලන්න. මෙන්න මෙතෙන් පිළිබඳුනි භාෂාව තමයි ඒකටත් ප්‍රයෝගික කරන්නේ. බුදුදහමේ කටපරිස්සම් කරගන්න එකෙන් ඇවිල්ලා පින්නතුනි අවසානයේදී අපේ ප්‍රඥාව විසඳ කරන තැනත් භාෂාව බවටම පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අතර පරහසිය තුළ අපට වාද්‍යවල් කතා කරන්න තියෙනවා. වෙලාවේ හැටියට ඔබේ කාලයට අපි උපරිම වටිනාකම දෙන්න උත්සාහ කරනවා. ඔබ දුර බැහැරින් ඉඳලා ආපු අය බොහෝ වැඩ කටයුතු තියලා මෙතෙන්ට ආපු අය අපි දන්නෝ ඒක. ඔබට වටිනා දෙයක් අරන් යන්න පුළුවන් විදිහට අපි දෙයක් දෙන්න උත්සාහ කරනවා. බුදුහාඳුර මේ සූත්‍රයේ දේශනා කළේ පින්නතුනි රජගහනුවර වේළුවනාරාමයේ වැඩ කරන කාලේ වැඩ වාසය කරන කාලේ වේළුවනාරාමයේ කියලා කියන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමය. කවුද පූජා කළේ? කවුද පූජා කළේ? පළවෙනි ආරාමයේ කවුද පූජා කළේ? ඔව් පළවෙනි ආරාමයේ පූජා කළේ බිම්බිසාර රජතුමා. බිම්බිසාරයතුමා පූජා කරපු ආරාමයේ දීදී තමයි මේ සූත්‍රය දේශනා කළේ. සූත්‍රය දේශනා කරන්න හේතුනේ අබේ රජ කුමාරයා. රජ කුමාරයා. සූත්‍රය ඇතුළත් වෙන්නේ මධ්‍යම නිකාය රාජවග්ගයේ. බුදුහාඳුර වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට නිගණ්ඨනාත පුත්‍ර ඇතුළු ශාස්ත්‍රීය වේකාරය වැඩ හිටියා. සමාජයේ ඉතාම කීර්තිමත් අය. බුදුරජාන් වහන්සේට වඩා වයසින් වැඩිම බුදුහාඳුරට වඩා පිරිස් බලයක් හිටියා. ශාස්ත්‍රීය මක්කලි ගෝසාල, නිගණ්ඨනාත පුත්‍ර, සංජීව බෙල්ලට පුත්‍ර මේ ආදී ශාස්ත්‍රීය හය දෙනෙක් හිටියා. මේන් එක්කෙනෙක් තමයි නිගණ්ඨනාත පුත්‍ර. ඔහුගේ ශාසනය තමයි ලෝකයේ අතිශය දීර්ඝ කාලයක් බුද්ධ ශාසනයටත් වඩා සංඝ ශාසනයටත් වඩා දීර්ඝ කාලයක් ලෝකයේ තිබෙච්ච ශාසන විදිහට සැලකන්නේ නිගණ්ඨ ශාසනය. අදත් ඉන්දියාවේ තියෙනවා. පින්නතුනි මේ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් තමයි අනුගාමිකෙක් තමයි අබේ රාජකුමාරය කියලා කියන්නේ. අබේ කියන රජකුමාරයා. මේ රාජකුමාරයා දිනක් නිගණ්ඨනාත පුත්‍ර හමු වෙන්නට ආවා. ආපු වෙලාවේදී ඔහු දෙක කතා බහ කළා. ඉන්න ගමන් මොහු එක්තරා යෝජනාවක් කළා. මොකද යෝජනාව ඔබ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න යන්න. වාද කරන්න කියලා බුදුහාඳු කොහොම හරි පරාජය කරන්න. එතකොට ලෝකේ ප්‍රචාරයක් යයි බුදුහාඳුරෝ අබේ රාජකුමාරයා විසින් පරාජය කරා කියලා. එහෙම කිව්වම මේ රාජකුමාරය කියනවා අනේ ස්වාමීනි මම ඒක කොහොමද කරන්නේ? මෙච්චර කීර්තියක් තියෙන මෙච්චර දැනුමක් තියෙන කෙනෙක් එක්ක මම කොහොමද වාද කරන්නේ කියලා. එතකොට නිගණ්ඨනාත පුත්‍ර කියන ඔබ බය වෙන්න එපා. ඔබට මම කියන්නම් වාද කළ කොහොමද ශ්‍රමණ වාද ගෞතමයන් පරාජය කරන්නේ කියලා. ඔබතුව කෝටික ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. දෙපැත්තටම හිර වෙන ප්‍රශ්නයක්. එකක් අහන අනිත් පැත්තට උත්තර දෙන්න බැරි වෙන විදියට හිර වෙන ප්‍රශ්නයක් ඔහු ගන්නවා. මොකද ප්‍රශ්නේ තමයි පිනතුන ඔහු කියනවා නිගණ්ඨනාත පුත්‍ර අබේ රාජකුමාරයට උගන්වනවා ඔබ ගිහිල්ලා ශ්‍රමණ වාද ගෞතමයන්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මොකද ප්‍රශ්නේ ඔබ ගිහිල්ලා අහන්න ස්වාමීනි ඔබ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. ඔබ කතා බහ කරනකොට හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. එතකොට බුදුහාඳුරුව කිව්වොත් නෑ මම ප්‍රිය වචන කතා කරන්නේ නෑ කියලා. එහෙනම් අහන්න බුදුහාඳුරුවයි අනිත් සාමාන්‍ය මිනිස්සු අතර තියෙන වෙනස මොකද්ද කියලා. ප්‍රිය වචන කතා කරන්නේ නැත්නම් ඉතින් බුදුහාඳුරුවනිත් ඇතරේ නෑනේ වෙනස සමානයිනේ. ප්‍රශ්න කරන්නේ එහෙනම් බුදුහාඳුරෝ සාමාන්‍ය කෙනෙක් වගේම නේද කියලා. බැරි වෙනවත් බුදුහාඳුරෝ කිව්වටින් මම ප්‍රිය වචන මේ හැම වෙලාවෙම කතා කරන්නේ කියලා. එතකොට අහන්න එහෙනම් ඔබ දෙව්දත්ත කිව්වේ දේවදත්ත හාමුදුරන්ට කිව්වේ දේවදත්ත හාමුදුරුවෝ මිය යනවා මියගේ ලපාගත වෙනවා නිරේ කල්පයක් දුක් විඳිනවා මේ කර්මයට පිළිඟු දන්නේ බැරි කර්මයකෝයි නිගණ්ඨනාත පුත්‍ර කළා තියෙන කියලා උට කියලා ඔහු කෝපයටපත් කළා. ඔහු නොසතුටටපත් කළා. ඔහු කුපිත කළේ ඇයි කියලා අනිත් පැත්තට ප්‍රශ්න අහන්න කියලා. එතකොට ප්‍රිය වචන කතා කරන්නේ නැහැ කියලා කිව්වත් බුදුහාමුදුර වැරදි කරුවෙක් වෙනවා. ප්‍රිය වචනම කතා කරනවා කිව්වොත් ඒත් වැරදි කරෙක් වෙන විදිහට ඔබතෝ කොටික ප්‍රශ්නයක් උගන්වලා ඇහුවා. අපේ රාජ කුමාරයාත් මේක පිළිගත්තා. ඒ වගේම ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් බුදුහාමරව හම් වෙන්න ගියා. කොහේටද ගියේ? ගියේ රජගහනුවර වේගවන ආරාමෙට ගියේ. ගිහිල්ලා තවල් දාණයෙන් පස්සේ ගියේ. හවස් වෙලා ගියේ. ගියාට පස්සේ ඔහු බුදුහාමරන්ට වැඳලා නමස්කාර කළා. එකක් පස්සේ කින්න ගමන් සුන්දර කතා බහ කළා. කරාණවසෝ කල්පනා කරා දැන් ප්‍රශ්න අහන වෙලාවක් නෙවෙයි දැන් කල්ලිගුත්තට වැඩි. අන්න ඒ නිසා හෙට දවසට බුදුහාඳුරන්ට තමන්ගේ නිවසට දානට ආරාධනා කරනවා කියලා. එතෙන්ද ප්‍රශ්න අහන්න පුළුවන් කියලා. ඔව් කල්පනා කළා. එහෙම හිතලා මේ අබේ රාජකුමාරය මොකද කළේ? ඔහු කලේ බුදුහාඳුරන්ට දානට ආරාධනා කළා හෙට දවසේ මගේ ගෙදරට දානට එන්න කියලා. දැන් බලන්න පින්වතුනි ඒ ගිහියන් උනත් මේ කාලය ගැන සැලකිලිමත් වෙච්ච හැටි. පන්සලට ආවත් මේ කාලය ගැන සැලකිලිමත් වෙන්නට ඕන අපි පින්වතුනි. බුදුහාඳුරෝ සමාහට හුඟක් රැ වෙනකන් දායකෝ ධර්ම සාකච්ඡා කරන්න ගිය වෙලාවේදීත් නෑ නෑ දැන් රැ වුණා වැඩි යන්නේ කියලා කෙලිම යවලා තියෙනවා. ඒ මහා කරුණික බුදුහාඳුරෝ. ඒ නිසා ඔබ කාලය දැනගන්න කාලයක් මොන එපා කියන එක. ඒ නිසාමයි මංගල සූත්‍රයේ තියෙන්නේ කාලින ධම්ම සාකච්ඡා කාලින ධම්ම ශ්‍රවණම් කියලා. හැම වෙලාවෙම ධර්ම සාකච්ඡාව ධර්ම ඇසීම කරන්නේ ඒ සුදුසු කල්ලි බුද්ධිමත් විදිහට කරන්න ඕනේ කියලා. කෙසේ වෙතත් පින්වතුනි ඊළඟ දවසේ බුදුහාඳුරෝ අබේ රජකුමාරගේ ඉදරට දානට වැඩියා. දාන වන්දන ඉවර වෙලා ඉන්න ගමන් දැන් මොහු ප්‍රශ්න අහන සූදානම්. ඔහු තමන්ගේ කුඩා දරුවත් අතේ තියාගෙන තමයි බණ ඇහුවේ. බණ අහන ගමන් ඔහු දැන් අර ප්‍රශ්නේ අහනවා නිගණ්ඨනාත පුතු ගන්න ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? අහනවා ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. බුදුහාඳුරෝ මොකද කිව්වේ? බුදුහාඳුරෝ කියනවා අබේ රාජකුමාරී මේ ඒකාන්තයකට උත්තරයක් දෙන්න බෑ කියලා. ඒකට ඕනේ නැහැ කියලා උත්තරයක් දෙන්න බෑ කියලා. බලන්න බුදුහාඳුරෝ කොච්චර බුද්ධිමන්ද කියලා. දැන් අදත් අපි සමහර පින්වතුන් ස්වාමීන් වහන්සේලගෙන් හරි කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නෙට එකට එක උත්තරේ බලාපොරොත්තු වෙනවනේ. පින්වතුනි අහන්නේ හැම ප්‍රශ්නකටම උත්තර දෙන බුදුදහමේ කියන්නේ. බුදුදහමේ උත්තර දෙන ආකාර හතරක් තියෙනවා. ඒකාන්ත ව්‍යාකරණය කියලා එකක් තියෙනවා. අහන ප්‍රශ්නකට ඍජුවම වුණා කියලා උත්තර දෙන්න පුළුවන් කියලා කියනවා. සමහර ප්‍රශ්න තියෙනවා පටිපෝච්චා ප්‍රශ්න. නැවත අහන කෙනාගෙන් ප්‍රතිප්‍රශ්න අහනවා. ඔබ මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. දැන් ඔබ ඇහුවේ තියෙන සංඛාර කියන්නේ මොකද්ද හඳුරන්නේ කියලා මට එකපාරයකට උත්තරයක් දෙන්න බෑ. මම අහනවා ඔබේ සංඛාර කියලා අහන්නේ කොතනද? අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ස්ථානේ සංඛාරද? සබ්බේ සංඛාරා කියන එකද? සංකත සංඛාරද? අபிසංගත සංඛාරද? අபிසංකරණ සංඛාරද කියලා මම නැවත ප්‍රතිප්‍රශ්නයක් අහලා දැන් උත්තර දෙන්නට ඕන. පරිපූර්ණ ප්‍රශ්නයකට මම ඒකාන්තයෙන් උත්තර දෙන්න ගියොතින් ප්‍රශ්න අහපු කෙනා නෙවෙයි ආ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන වැරදි කාරයක් වෙනවා. ඒකට කියන්නේ පරිපූර්ණ ව්‍යාකරණය කියලා. ඒ වගේම තවත් සමහර තියෙන විභාජ්‍යවාදී ව්‍යාකරණය කියලා බෙදලා දක්වන්නට ඕන. දැන් මැරෙන හැම කෙනෙක් විපදෙනවද කියලා අහනවා. ඉතින්දී බෙදලා දක්වන්නට ඕන. පුරුතඥ කෙනා මෙහෙමයි, සේක පුද්ගලයා මෙහෙමයි, අසේක පුද්ගලයා මෙහෙමයි ආදී වශයෙන් බෙදලේවට උත්තර දෙන්නට ඕන. ඒවට ඒකාන්සි උත්තර දෙන්න බෑ. සමහර ප්‍රශ්න අහනවා ඒවට උත්තර දෙන්න බෑ. ඒව අව්‍යාකෘත ප්‍රශ්න. උත්තරයක් දුන්නොත් දීපු කෙනා වැරදි කාරයක් වෙනවා. මෙන්න මේ වගේ පින්නතුනි හතර ආකාරයකට තමයි බුදුදහමේ ප්‍රශ්නට උත්තර දෙන්නේ. මෙන්න මේ තත්ත්වය මත බුදුහාඳුරෝ දැන් ඔහුට එකපාර උත්තර දෙන්නේ නැහැ. බුදුහාමුදුරුව කියනවා ඒකාන්තික මේකට උත්තර දෙන්න බෑ කියලා අබේ රාජකුමාරිට කියනවා. කිව්ව ගමම මොකද උනේ? අබේ රාජකුමාරට කරගන්න දෙයක් නැතුව ගැහුගේ කටින් ඉබේම කියවුණා අයියෝ නිකන් නාද පුත්ත නැසුණා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුව ඇහුවා ඇයි රාජකුමාර එහෙම කියන්නේ? බුදුහාමුදුරනේ ඔබ වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්න අහන කියලා නිකන් නාද පුත්තනේ මට ඉගැන්නුවේ. මේ විදිහට ඔබතෝ පොඩි විදිහට අහන්න කියලා මාව උගන්ලේ ඔහු කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තවත් ඒ ගැන එයා කියව කතාව අහනගෙන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් භාෂාවේ හසුරවන ආකාරය විස්තර කරනවා. මේක පින්නතින අතිශය වැදගත්. ලෝකේ ඕනෑම තැනක තියෙන the discipline in speech කියන එක භාෂාවේ විනය සම්වරය ගැන තියෙන ඉහළම පරමාර්ථය තමයි බුදුහාමුදුරුවෝ මෙතන දක්වන්නේ. මෙතන දක්වා දෙපින තුනේ මීට කලින් එදා බ්‍රාහ්මණ සමාජය අය භාෂාව ගැන දේවල් දේශනා කළ තිබුණා. බ්‍රාහ්මණුරු කියනවා සත්‍යං බ්‍රෝයා ප්‍රියං බ්‍රෝයා නබ්‍රියං සත්‍යම ප්‍රියං ප්‍රියං ජනානුසං බ්‍රෝයා දේශ ධර්ම සනාතන කියලා. අවබෝධ වෙනවද එහෙම කිව්වහම? කීපයක තේරුණාද? බ්‍රාහ්මණෝ කියන්නේ කොහොමද? සත්‍යම් බ්‍රෝයා ඇත්ත කියන්න, ප්‍රියම් බ්‍රෝයා ප්‍රියම කියන්න, නබ්‍රෝයා සත්‍යම ප්‍රියම්, අසත්‍ය නම් ප්‍රිය වුණත් කියන්න එපා කියලා. ඕම් කියන්නේ සත්‍ය වෙන්නත් ඕන, ප්‍රිය වෙන්නත් ඕන කියලා. හැබැයි බුදුදහමේ ඊටත් වඩා ගැඹුරට යනවා. සමහර දේවල් ප්‍රිය නොවුණත් බුදුදහමේ සමහර දේවල් කියනවා. හැබැයි කියන්නේ නිකන් නෙවෙයි, කාලඤ්ඤෝ සුදුසු කල් බලලා තමයි කියන්නේ. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. පින්නතුනි, බුදුදහමෙන් දැන් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ භාෂාවේ තියෙන ඉහළම සංවරය කියන කලින් අපි දැනගන්නට ඕන සාමාන්‍ය ව්‍යවහාරයේදී ලෝකයේ බුදුහාඳුරෝ අපට භාෂාව සංවර කරගන්න කියලා මොකද්ද දේශනා කළේ කියලා. බුදුහාඳුරෝ ප්‍රධාන වශයෙන්ම සම්මා වාචාව ගැන දේශනා කළා. ප්‍රධාන දේ තමයි බොරු කියන්න එපා කියලා කිව්වා. බොරු කියන්න පුළුවන් කෙනාට අනිත් නොකරන්න බැරි වරදක් නැහැ කියලා. සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උතුමන් අඛණ්ඩව ආරක්ෂා කරන සුවිශේෂී ගුණයක් තමයි බොරු කීමේ වැලකීම කියන්නේ. එතැන් විට පාරමිතා පුරන කාලේ අනිත් වැරදි අඩුපාඩු සිද්ධ වෙලා තියෙන සමාජෙට මොන වරද වුණත් බොරු කියලා බොරුවෙන් එක වසන්නේ කියන මගේ අතින් මේක වුණා මම ආයෙ මේක කරන්නේ නැහැ කියලා ආයෙ සංහරේ පිටනවා. ඒක පිනතනි සුවිශේෂී ගුණයක්. සත්‍ය කතා කිරීම. ඊට අමතරව බුදුදහමේ දේශනා කරන සත්‍ය වගේම ඒ කතා කරන දේ හේනමක් නොවෙන්නට ඕන. අනිත් අය බිඳුවන දෙයක් නොවෙන්නට ඕන. මුසාවාදා පටිවිරතෝ හෝති. ඒ වගේම හිස් පිසුනා වාචා පටිවිරතෝ හෝති. ඊට පස්සේ හලු පරස වචන වලින් වැළකෙන්නට ඕන. අනිත් අයගේ හිත් පෑරෙන වචන කියන්න හොඳ නැහැ. ඒ වගේම සම්පක්කලාපා පටිවිරතෝ හෝති. හිස් වචන වලින් වැළකෙන්නටත් ඕන. ඊළඟට බුදුහාම දේශනා කළා මෙවැනි වචනේ වැරදි සිදුවෙන්නට හේතු වන අකුසල මූලයන් මොනවද කියලා දේශනා කළා. බොරු කීමට ආසන්නතම අකුසල මූලය තමයි ලෝභය කියන එක. ඒ වගේම කේලම් කීමට ආසන්න අකුසල මූලය ද්වේෂය කියන එක. අනිත් පැත්තෙන් දේශනා කළා පරුස වචන කියන්නට ආසන්නතම හේතුව ද්වේෂය කියන එක. හිස් වචන කතා කරන්නට ආසන්නතම හේතුව මොකද්ද? මොහය. ඒ නිසා ඔබ කතා කරන ආකාරයෙන් බුද්ධිමත් කෙනෙක් තීරණය කරන ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ අධ්‍යාපන සූසුකාමී බොහොම ඉහළින් හිටියා. ඔබ ධනවත් ඉහළින් හිටියත් ඔබ කතා කරන්නේ හිස් වචන නම් ඔබ වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුහාමුදුර අපට යොමු කරනවා වචනේ සංවරයේ හිලිම තියාගන්න කියලා. බුදුහාමර ධර්ම දේශනා කළේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරන්න. ඒ ධර්ම අහන්න අහන්න මොකද වෙන්නට ඕන? අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන්නට ඕන. ඒ වටිනාකම වැඩි වෙන නම් භාෂාවෙහි වැදගත් කමිටාම වටිනවා. සම්මා වාචාව වෙන්න නම් පිනතුනේ නිකම් බෑ, සම්මා සංකල්ප තියෙන්නට ඕන. ආරස්කින මාර්ගයන් පිළිවෙලක් තියෙනවා. සම්මා වාචාව කියලා එකපාර කටසංවර කරන්න බෑ. එයාගේ සිත හොඳ හිතක් හොඳ හදවතක් තියෙන කෙනෙක්ගෙන් තමයි හොඳ වචන පිට වෙන්නේ. සම්මා වාචාව හොඳ වෙන නම් යහපත් සංකල්පනා තියෙන ඕන වගේ කල්පනාව සංකල්ප යහපත් වෙන නම් මොකද තියෙනවද? සම්මා දිටියක් තියෙනවා. යහපත් දැක්ම කර්මඵල විශ්වාසයක් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඔහුගේ තියෙනට ඕන. සම්මා දිටිය ඇති වෙන්නේ කොහොමද? සම්මා දිටියට හේතු මොනවද? සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය කරලා ඒක යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙනෙහි කරන්න ඕන. මෙන්න මේක ඇපිනොතින් බුදුදහමෙහි සඳහන් මඟ. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කළා ඔහු තමන්ගේ සංකල්ප අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප කියපු විදිහේ මේ වගේ යහපත් සංකල්ප නැනකොට තමයි කෙනෙකුගේ වචනේ සංවරයක් ඇති වෙන්නේ. මෙන්න මේකයි බුදුදහමේ ගමන් මඟ පින්තුනේ. ඒතකොට සාමාන්‍ය කෙනෙකුට වචනේ තියෙනවන සංවරය තමයි මේ කියන්නේ. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා වචන කීපයක් එකක් තමයි මිත වාණය කියන එක. ප්‍රමාණයට කතා කරන්න කියලා. මුගා කතා කරන්න එපා කියලා. වැඩිපුර කතා කරන්න ගියොත් තමයි අනිත් අය ඉතිරි දෙන්නේ මෙහෙම වෙන්නේ. ටිකක් පාලනයකින් කතා කරන්න ඕන. අනිත් එක මදුබානේ ප්‍රමාණ මිහිරි වචන කතා කරන්න ඕන. ඒ වගේම මුලින් පුබ්බ වාසී කියලා එකක් තියෙන බුදුහාමි. බුදුහාමි ගුණයක් මුලින් කතා කරන්නට ඕන. දැන් සමහර අපි කියන යා කතා ගන්නකම් මම කතා කරන්නේ නැහැ කියලා බෝම්ම ගෙන ඉන්නෝනේ. එහෙම නෙවෙයි පින්නදෙන තමන් ඉස්සෙල්ලා කතා කරන ඉස්සෙල්ල hina වෙන කෙනෙක් බාට තමන්පත් වෙනවා. ඒක ගුණයක් බුදුහාමි. ඒ නිසා පළමුවෙන්ම කතා කරන්න කෙනා තමයි දක්ෂය වෙන්නේ. ඒක වැදගත් දෙයක් වෙනතුයි. එතකොට මෙන්න මේ වගේ භාෂාවේ විනයක් බුදුදහමේ කියලා තියෙන අතර ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරන අභයරාජ කුමාරයාට බුදුහාමුදුරෝ භාෂාව හසුරුවද්දී කොහොමද උන්වහන්සේ ගත කරන ආකාරය කියන කියා. ඒ වගේම බුදුහාමර සඳහන් කරනවා ධම්මීවා කතා අරියෝවා තුන්හි බවෝ කියලා. කතා කරනවා නම් දෙහැම දෙයක් කතා කරන්න නැත්නම් නිසබ්ද වෙන කියලා. ධම්මීවා කතා අරියෝවා තුන්හි බවෝ කියලා. අනිත් කාරණේ තමයි උග්ග ගෘහපති වගේ අය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරද්දී මම විහාරස්ථානයකට යනවා නම් ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්න යනවා නම් ගියාන පස්සේ මම ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම කාරණයක් මම අහන්නේ කියලා. ස්වාමීන් වහන්සේ දන් ධර්ම කාරණයක් මට නොකියනවා නම් ඔහු මොකද කරන්නේ? ඔහු කියන ඔහු දන්න ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේට කියනවා කියලා. මේ උග්ග කියන්නේ කවුද? සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියනවා තිනෝ අනාගාමී කෙනෙක්. අනාගාමී ශ්‍රාවකෙක් බුදුහාඳුරන්නේ. අනිත් කාරණය තමයි බුදුහාඳුරෝ මේ ගිය සූත්‍රයේදී දේශනා කළා කල යුතුය කතා 10ක් ගැන. අපිච්ච කතා, සන්තුටි කතා ආදී කතා කරන්න ඕන හොඳ යහපත් කතා 10ක් ගැන. අල්පේච්ඡතාවය පිළිබඳව කතා. ලද දෙයින් සතුටු වීම ගැන කතා. විවේකයේ පිළිබඳව කතා. වීරිය පිළිබඳව කතා. ඒ වගේම කෙලෙස් එක්ක මිශ්‍ර නොවුණු කතා. සීලය පිළිබඳව කතා. සමාධිය පිළිබඳව කතා, ප්‍රඥා පිළිබඳව කතා, විමුක්තිය පිළිබඳව කතා, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව කතා. මෙන්න මේ වගේ තමයි ශ්‍රාවකෙක් ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යන්නේ කියලා. අනිත් පැත්තෙන් පින්නතුනි විශේෂ කාරණයක් දේශනා කරනවා නොකල යුතු කතා 32ක් ගැන බුදුදහමේ දැක්වෙන. ඒක පටන් ගන්නේ රාජ කතා, චෝර කතා වලින්. රජවරු පිළිබඳව කතා, සොරුන් පිළිබඳව කතා, ඒ කියන්නේ කෙලෙස් සහිතව කරන කතා. දැන් විදියට නම් දේශපාලනය ගැන කතා. ගෙදර දිනයි තින් කතා කරන්න වෙනවා කමන්නේ. හැබැයි පිනතුන අඩුම ගානේ පන්සලට ආපු වෙලාවකවත් පන්සලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම හිතන්න මම දේශපාලන කතා කරන්නේ නැහැ කියලා. නැත්තම් ආවටත් වඩා හිත නරක කියලා පන්සලේ යන්න වෙන්නේ. ගෑස් පුච්චගෙන ඇවිල්ලා හිත නරක කරගෙන අන්තිමට යන්න වෙන්නේ. ඒ නිසා පන්සලේදී දේශපාලන කතා කරන්න එපා. පන්සලට එන හිත පිරිසිදු කරගන්න. මලක් පහනක් පූජා කළා, හාමුදුරන් වැඳලා පින්දහම් කරගෙන ආවට වඩා හිත පිරිසිදු කරගෙන පන්සලෙන් යන්න බලන් පන්සලෙන් එන්න. පන්සලට ඇවිල්ලා දේශපාලන කතා කරන්න එපා. ඉහෙනම් එන එකේ තේරුමක් නැහැ. ඉහෙනම් ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් කෝල් එකක් දෙන්න. දීලා හදන්න දේශපාලන තත්ත්වෙ. පරාජය ඇවිල්ලා නිකන් තෙල් පුච්ච ගන්න ඕනේ නැහැ නේ. පින්නතනි මේකත් ඊටම වැඩගත් කාරණේ. එතකොට මෙන්න මේ කරුණ ගැන සඳහන් කළ ඉවරණට පස්සේ බුදුහාමුදුරුව අපට ඊළඟට දේශනා කරනවා බුදුහාමුදුරුව භාෂාව ගැන දක්වපු සංවරය ගැන. මෙන්න මේකයි පින්නතනි ඊටම වැඩගත් කාරණේ. මෙන්න මෙතෙන්දී අපට හුඟක් කාරණා ඉගෙන ගන්න පුළුවන්. බුදුහාමුදුරුව දැන් අභයරාජ කුමාරයාගෙන් කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් භාෂාව හසුරවන ආකාරය. ඒක අර ශ්‍රාවකයන්ට සඳහන් කරපු කාරණාවටත් වඩා ඉහළ ගියපු සත්‍යත්වය. අර දෙතිස් කතා වලින් වැළකෙන්න, ඒ වගේම දස කතා වල යෙදෙන්න, බොරු කීම කේලංකින් ආදී වලින් වෙන් වෙන්න, පුබ්බ බාසී, මිත බාණී, මදු බාණී කියන කතාවටත් වඩා ගැඹුරට ගියපු සත්‍යයක් තමයි මෙතෙන්දී බුදුහාඳුරු විස්තර කරන්නේ. ඔයි පින්නතුනි තුන්වෙනි පිටුවේ තමයි මේ විස්තරය තියෙන කාරණා හයක් ගැන සඳහන් වෙනවා. පස්සේ බලගන්නේ හොඳට දැන් ඔක්කොම chart එකක් හදලා තියෙනවා. හොඳට කල්පනාවෙන් හිටියොත් ඒ chart එකක් පස්සේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේකෙන් කියලා තියෙන්නේ කියලා. තමන් තේරුම් අරගෙන තමන්ගේ දරුවන්ට ගෙදර ගිහිල්ලා හරි මේක කියලා දෙන්න. දරුවන්ට සිංහල නොතේරෙන දරුවෝ ඉන්න ඇති මෙතන. ඒක දරුවන්ට තිස්තර කළ දෙන එක හරිම වටිනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකද්ද? යම් කිසි වචනය අභූතං අතච්ඡං අනත් සංහිතං අප්පියං න තථාගතෝ තං වාසති. යම් කිසි වචනයක් අසත්‍ය නම් කියන්නේ බොරුවක් නම් ඒ වගේ මේක අනත් සංගත නම් ඒක අප්‍රිය නම් ඒක කොහොමවත් කියන්නේ නැහැ. වන කර්ණාටික යම් කිසි වචනයක් කියන වචනේ බොරු නම් කියන වචනයෙන් අනර්ථයක් නම් වෙන්නේ අහන කෙනාට අප්‍රිය නම් ඒ වචනේ කොහොමවත්ම තථාගතයන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒක පරිණ ලක්ෂණ. ඒක අපිත් ඒ විදිහටම පිළිපදින්න ඕන. දෙවනි කාර්යය යම් කිසි වචනයක් සත්‍යං බෝතං අනත් සංහිතං අප්‍යං කංචන භාසති. යම් කිසි වචනයක් සිද්ධ වෙච්ච දෙයක් ඇත්තක් ඒක සත්‍ය සිද්ධිය. හැබැයි ඒක කිව්වොත් අනර්ථයක් වෙන්නේ. ඒ වගේ මේක කීමෙන් ප්‍රිය දෙයක් වෙන්නේ නැහැ. ඒක අප්‍රියයි ඒ සිද්ධිය වචනය. අන්න එවැනි දේ න තථාගතෝ වාසති සම්පි. ඒ වචනයක් තථාගතයන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ නැහැ. මොන වගේ දෙයක්ද? ඇත්තක් වුණත් ඒකෙන් අනර්ථයක් නම් වෙන්නේ අහන කෙනාට අප්‍රිය නම් ඒක තථාගතයන් වහන්සේ කෙනෙක් සඳහන් කරන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඔබ අහලා ඇති බුදුහාමුදුරෝ සරත් නුවර ජේතවනාරාමයේ පූජා නැහැ. ඒක නෙවෙයි, සෝරි. බුදුහාමුදුරෝ කොසල් රජතුමා අසද්දෘශ මහදානෙ දීපු වෙලාවේ එක සම්බුද්ධ ශාසනයක එකවරක් විතරක් දෙන්න පුළුවන් සුවිශේෂී දානයක් තියෙනවා. ඒකට කියන අසද්දෘශ මහදානිය කියලා. ගෞතම සම්බුද්ධ ශාසනයේ දානේ දුන්නේ කවුද? කොසල් රජතුමා. ඒ වගේම මල්ලිකා දේවිය ඇතුළු පිරිස. මේ දානය දීලා බුදුහාඳුරෝ දාන ආනිසංස නොදී නැතිකලාව. අරතරන් සුවිශේෂී දානයක් දීපු වෙලාවෙත් බුදුහාඳුරන්ට සත්‍ය කියන තිමුණා, සත්‍ය විදියට දාන ආනිසංස කියන තිමුණා. නමුත් ඒ කාලේ එක්කෙනෙක් අනර්ථය සිදු කරගන්න කෙනෙක් හිටියා. ඒ දානය දැකලා කිති අප්‍රසාදයෙන් කිති අයියෝ මෙච්චර ධනයක් මේකට වියදම් කරා කියලා. ඔහුට ඒ ආනිසංස කිව්වා නම් ඔහුගේ හිත හිස සත් කණකට පැනනවා කියලා කියනවා. ඔහුට ඒක අප්‍රිය දෙයක් වෙනවා. අන්න එවැනි අවස්ථාවල බුදුහාමුදුරුවෝ වචනේ කියන්නේ නිහඬ වෙනවා. එක්තරා අවස්ථාවකදී සුනකවට ඒ වගේම ගෝවතාදී වත් පුරන සුනකෙක් විදිහට හැසිරෙන නැත්නම් ගවයෙක් විදිහට හැසිරෙන සමහර ශ්‍රාවකයන් ඇවිල්ලා බුදුහාමුදුරුවන් ඇහුවා, ස්වාමීනි මම අවුරුදු 25ක් 30ක් 40ක් මේ මම හරකෙක් විදිහට හිටියා, බල්ලෙක් විදිහට හිටියා, මගේ සසර ගමන කොහොමද හොඳ තැනටම යයි නේද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා අනේ සුනක් කට්ටෝ ගහන්න එපා. ඔය කියන මගෙන් අහන්න එපා කියලා. දෙවෙනි වතාවටත් ඇහුවා නෑ නෑ ඔය කතාවේ වෙන දෙයක් කතා කරමු කියලා කිව්වා. තුන්වෙනි වතාවටත් ඇහුවා, අහුවෙලා ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා ඊට පස්සේ මුලින් ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ මගට දේශනා කළේ ඔබ අවුරුදු 30ක් 40ක් ගවයෙක් විදිහට හිටියා නම් ඔබ පරලොවදීත් ගවයෙක්ම තමයි. ඔබ අවුරුදු 30ක් 40ක් බල්ලෙක් විදිහට ඔව් නිකන් නෙමෙයි බල්ලෙක් ගවයෙක් විදිහට හිටියේ විමුක්ති අපේක්ෂාවෙන්. අර බිම දාන දේවල් කාලා තනකොළ කාලේ ඒ වගේ ඒ කාලේ ඉන්දියාවේ නොයෙක් විදිහේ වෘත ධර්ම ආරක්ෂා කළා. නිකන් නෙවෙයි තමන් කිනවන්න නෙවෙයි මේ සසරෙන් මිදෙන්න නික්මෙන්න හොඳ අදහසින් කළේ. නමුත් බුදුහාමරට අන්තිමේදී කියන්න වුණා. නමුත් බුදුහාමර පරිමෙන් වැරදිලා හිටියා. එතකොට කියනතන යමක් සත්‍ය වුණත් ඒකෙන් අනර්ථයක් වෙනවා නම් ඒක අප්‍රිය නම් එවැනි දේ තථාගතයන් වහන්සේලා කියන්නේ නැහැ. එහෙනම් අපිත් පින්නතුන් ඉගෙන ගන්නට ඕන ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. ඒකෙන් අයහපතක් වෙනවා නම් ඒක කියන්න එපා. සමහර අය කියනෝනේ ඇත්ත කතා කරන්නත් බිම වාඩි වෙන්නත් බය වෙන්න ඕනේ නැහැ කියලා දන්න ඔක්කොම දේවල් එළියට දානවා. අන්තිමට දෙවරට ගැහුවා වගේ අවුල් වෙන ඔක්කොම. ඒව කරන්න එපා පින්නතුනි. කට පරිස්සම් කරගන්න ඕන අපි. බුදුහාඳුර අපට හරීම කරුණාවෙන් මේක දේශනා කළේ. උන්වහන්සේ දුරදිග බලලා පින්නොතනි කටට දාන දෙයින් අනතුරක් වෙන්නේ මේ ජීවිතේ විතරයි. කටින් පිටවැණියවට වන්දි ගවන්න ඕන කොච්චර කාලයක්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සරුත් හාඳුර එක්තරා ශ්‍රාවකෙක් පිළිඳලා ඒ ශාසනයේ ශ්‍රාවකෙක් විදියට නොයෙක් විදිය දානමාන පූජා කළා. මේ දාන පූජා කරනකොට අම්මා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් අම්මා කියන ওই ශ්‍රමණයන්ට දානෙ නෙවෙයි වතුර ටිකක් අදින්න හොඳ නැහැ කියලා. ඔච්චරයි කිව්වේ. කල්පයක්ම බුද්ධහන්තර කාලිකත්ම පින්නතුණී සාපි භාෂාවෙන් හිටියා. ආර කර්ම විපාක විදියට. ඉන්සල් ලේසි නැහැ පින්නතුණ කටින් පිට කරන දේවල් ගැන. ඔබ අහලද සරියොත් හාමුදුරුවෝ පින්න පාත යනකොට අර විලක් ළඟ ප්‍රේතියක් පුතේ පුතේ කියන කතා කරනවා. ඊට පස්සේ යහම මේ කවුද කියලා බලනකොට මේ ප්‍රේතියා ලස්සන විලක් ළඟ පිරිසිදු වතුර තියෙන විලක් ළඟ ඉන්නවා. ඒ විලේ වතුර මේ ප්‍රේතියට පේන්නේ ලේසරව වගේ පේන්නේ බොන්න බෑ උඩ. සරියොත් හාමුදුරුවෝ පාත්‍රෙම වතුර අරගෙන අර අම්මගේ ප්‍රේතියගේ කටට දාලා පිපාසයේ සංසිඳේ විතරක් නෙවෙයි. උන්වහන්සේ පින්න පාත කරගෙන ඇවිල්ලා දානේ දීලා අනාත්මී සිරතුමාට කියලා ආවාසියක් පූජා කළා. ඒ පිනාර අම්මාට අනුමෝදන් කළ තමයි දුගතිය අමෝ මිදෙව්වේ. ගියාත්මේ අම්මා. මේ ආත්මේ අම්ම නෙවෙයි. මේ ආත්මේ අම්මට බණ කිව්වනේ සාරි බ්‍රාහ්මණියට. බලන්න පිනතුණු වචනේ තියෙන ප්‍රබලත්වය. ඒ නිසා වචන කතා කරද්දී විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් අරමුණු කරගෙන යමක් කියද්දී වා පරිස්සම් වෙන්න. ස්වාමින් වහන්සේ කෙනෙකුුණත් පුද්ගලික අඩුවක් තියෙන පුළුවන්. හැබැයි ඒකෙන් මුළු ශාසනයටම දෙයක් කියද්දී වා පරිස්සම් වෙන මේ කාලේ වා ශ්‍රී ලංකාවේ යනම් අපසල් කරගන්න ඕනේද? මුළු සංඝයාටම දේවල් කියලා සමහර හාඳුරෝ ඒව ගැන හිතලවත් නැහැ. අර පිරිවන් යන පොඩි හාඳුරවල් ආරන්නේ වල සීල රකින්න හාඳුරෝ ඔක්කොමෝටම එකට කියලා පහර ගන්න. පින්නතුණේව සරල දේවල් නෙවෙයි, ඉතාම බරපතල දේවල්. මේ ශාසනය කියන්නේ පින්නතුණේ කොච්චර පරිත්‍යාග ශීලීත්වයකින් සුවිසාල පරිත්‍යාග කරලා දේවල් අත්හැරලා මේ ශාසනය පැවිදිච්ච උතුමන්ගෙන් සෝවමන වෙච්ච ශාසනය. පුද්ගලයාගේ දෙන්නේගේ වරදකින් මුළු ශාසනයකට පහර ගන්න බැහැ හැම පින්නතුණි. එහෙම වරදක් තිබුණා නම් මෙච්චර කලක් මේ විනය අකුරක් නැර ආරක්ෂා කරමින් මේ ස්වාමීන් වහන්සේලා රැකගෙන ඉන්නේ නැහැ. බුදුහාඳුර පනෝබ කිසිම ශික්ෂාපදයක් වෙනස් නොකර වසර 2500ක අධික කාලයක් රැකගෙන හේම මැති පින්නතුණි මේ ස්වාමීන් වහන්සේලාට ගරු කරා. ඇයි ඒ? උන් වහන්සේලාට තිබුණේ වයින් කරන්න. තමගේ නිදහසට ඒව දැක්කොත් මේ මිනිස්සු මේව දොසාරෝපණය කරන්නේ. ඒ වයින් කරන්න තිබුණා. නිදහස් වෙන්න. නමුත් එහෙම කරේ නැහැ. අඩුපාඩු තියෙනවා එහෙම පැත්තකට වෙලා හිටියා. නමුත් ඒ සිල්වත් උතුමන් විතරක් නෙවෙයි පින්නතුණි දුස්සීලයන් මේ විනය ශික්ෂාපද එහෙම ගෙනියන්න ඕන කියන පදනමින් දිගටම රැගෙන ආ පොත් ටික. කටපාඩම් රැගෙන ආවා. පොත්පත් ටික පරපුරෙන් පරපුරට ලියමින් පැවතගෙන ආවා. ඒ ශික්ෂාපද එකක්වත් අඩු නොකර. ඒ ගෞරවය ඇති පින්නතුණි මේ ශාසනයට මේ ස්වාමීන් වහන්සේලාට ගරු කරා. ඉතින් එවැනි ශාසනයක් වෙනුවෙන් මොබ බැංකෙල් දෙක් කරද්දී පුද්ගලයන්ගේ වරදි වලට හරියම පරිස්සම් වෙනවා. පුද්ගලික වරදක් වුණොත් එයාට බනින්න හෝ එයාට නඩුවක් පමවන්න හෝ දෙයක් කරන්න පුළුවන් නීත්‍ය අනුකූලව. ඒක බුදුරජාණන් වහන්සේ කාලේ තැලා තියෙනවා. නමුත් වෙනතුනේ පොදුවේ සංඝයාට කියලා දෝෂ ආරෝපණය කරද්දී වාක් සැලකිලිමත් වෙනට ඕන මේ සංඝ ශාසනයේ බලය පින්නතුනේ. උපසම්පදා සීලය ආරක්ෂා කරන නිසි විදියට උපසම්පදා වෙච්ච ස්වාමි වහන්සේ කෙනෙක්ගේ තියෙන බලය ඔබ බහුවත් පුදුම හිතේ. ඔබ අහලා තියෙන නිරෝධ සමාපත්තිය කියන කාරණය. නිරෝධ සමාපත්තිය කියන්නේ අනාගාමී හෝ රහතන් රහත් භාවයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙකුට ඕනනම් දින 7ක් එක දිගට කෑම බීම නොගෙන එක ඉරියව්වෙන් හුස්මත් නොගෙන ඉන්න පුළුවන්. මේ සමාපත්තියට සමදුණා. අකුණක් ගැහුවත් ගිනි තිබ්බත් ඒ අදිස්ථාන කරපු ශරීරයටවත් උන්වහන්සේ අදිස්ථාන කරපු සිවුරු පාත්‍රාගයටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ගඟක් ගැලුවත් හානියක් වෙන්නේ නැහැ. දවස් හත යනකම් කාටවත් හොල්ලන්නවත් බැහැ. ඒ වාඩි වෙන්න කලින් බලනවා දවස් හතකට ආයෙත් තියෙද කියලා බලලා තමයි වාඩි වෙන්නේ. නිකන් වාඩි වෙන්නේ නැහැ. හොඳට බෑග්ග්‍රවුන්ඩ් එක බලලා තමයි එහෙම භාවනා කිරීමෙන් වාඩි වෙන්නේ. අකුණක් ගැහුවත් නොසෙල්ලෙන මේ ස්වාමීන් වහන්සේ පින්නතුණි ධර්මයේ සඳහන් වෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ නියමයෙන් විනය කර්මයක් කරන්න ඕන අවස්ථාවකදී සංඝ සාමුතියෙන් එක හාමුදුරු කෙනෙක් යවුවටින් අන්නහවල් හාමුදුරුව හවල් තැන නිරුත් සමපත්තියට සමවැදලා ඉන්නවා. උන්වහන්සේ එක්කරගෙන එන්න කියලා යවුවටින් ඒ අන ලැබපු සම්මුතිය ලැබු භික්ෂුන් වහන්සේ ගිහිල්ලා අර නිරුත් සමපත්තියට සමවැදී ස්වාමීන් වහන්සේගේ ඇඟට අත තියෙනකොටම නැගිටිනවා. අකුණක් ගැහුවත් විදුලියක් කෙටුවත් මහ පොළොව කම්පා වුණත් නොසෙල්ලෙන මේ නිරෝධ සමාපත්තියට සත්දිනයක් සමවැදපු මේ උත්තමයන් වහන්සේට අර සංඝ සම්මුතියෙන් දෙන මෙණිය ශික්ෂාපදයෙන් දෙන මේ බලය නිසා එයාගේ ඇඟට අත තියෙනකොටම නැගිටිනවා වෙනද. ඊතරම් බලයක් මේ ශාසනය තුල තියෙනවා. මේක සරල දෙයක් නෙවෙයි. අන්නේ නිසාම තමයි දේශ දේශාන්තරවල මේ ශාසනය එදා දඹදිව ආරම්භ වුණත් ලෝකේ පුරා විහිදෙන ගියේ මේ බලය නිසා. නිසා වචනේ ලොකු ශක්තියක් තියෙනවා. දෙවෙනි කාරණය අපි සාකච්ඡා කරේ. තුන්වෙනි කාරණය පිළිතුරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කිසියම් වචනයක්. බෝතං සච්ඡං අත්ථ සංහිතං අප්පියම්පි භාසති. යම්කිසි වචනයක් සත්‍ය නම් ඇත්තටම සිදුවෙච්ච දෙයක් නම් සිදුවෙන දෙයක් නම් ඒ වගේම අර්ථයක් වෙනවනම් යහපතක් වෙනවනම් අප්පියම්පි අප්‍රිය වුණත් ඒ වචනේ කියනවා. හැබැයි කාලඤ්ඤෝ සුදුසු කාලය බලලා අපි මුලින් සඳහන් කළ අර බ්‍රාහ්මණ සමාජයේ අප්‍රිය වචනේ කියන්න එපා කියලා සත්‍ය වුණත් අප්‍රිය වචනේ කියන්න එපා කියලා එදා බමුණු සමාජයේ සම්මත කරගෙන තිබුණා. නමුත් බුදුහාමරගේ සම්මතය කොහොමද? ඊට වඩා ගිලිහිපු දෙයක් වෙනතට. යමක් සත්‍ය නම් ඒකේ අර්ථයක් වෙනවා නම් අප්‍රිය වුණත් කියනවා. හැබැයි හැමතැනදීම නෙවෙයි සුදුසු කාලය බලලා. දේවදත්ත හාමුදුරුවෝ මරණයෙන් පස්සේ අපාගත වෙනවා, නිරේත යනවා, කල්පයක් පැසවනවා, පිළියම් කරන්න බෑ කියලා දේශනා කළා. ඒක දේවදත්ත හාමුදුරුවන්ට අප්‍රිය දෙයක් වුණා. තවත් කෝපේ වැඩි වුණා. නමුත් ඒ කණිත් බොහෝ දෙනාට යහපතක් වෙන දෙයක් වුණා. මේ වගේ වැරදි කරන අනිත් අයට මේ වගේ තත්ත්වය උදා වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කරුණාවෙන් දේශනා කළේ, අනුකම්පාවෙන් දේශනා කළේ, ඒ වගේම සුදුසු කල් බලලා දේශනා කළේ. පණ බිනතනි. එනිසා යමක් සත්‍ය නම් ඒක අර්ථයක් වෙනවා නම් අහන කෙනාට අප්‍රිය වුණත් කල් බලලා වෙලාව බලලා කියන්න. දැන් අපිට වරදින්නේ කොහොමද? අපි ඇත්ත කතා කරන අර්ථයකුත් වෙනවා. ඒක අහන කෙනා අකමැති බවක් දන්නවා. හැබැයි සුදුසු කාලෙ නෙවෙයි කියන්නේ. ඊට පස්සේ ඒ කෙනා අගෙන්සෙකට යන්නේ. ඔහුට ඒ දෙම වෙනත් වෙලාවක නිහඬව අනිත් පැය නැති තැනක බොහොම සංසුන් ඉන්න වෙලාවට යාට මම හරි කෑමකුත් ඕනනම් දීලා එදා අර කරපු වැඩේ හොඳ නෑනේ. ඒක නොකර හිටියනම් හොඳයිනේ කියලා එහෙම කිව්වොත් ඇතැම් විට යා පිළිගන සූදානම් ඒක. නමුත් පිරිස මැදදී මම ඇත්තයි කියන්නේ කියලා එක පාර නැගිටලා කිව්වොත් අර මිනිස්සය වරද දැක්කත් පිළිගන සූදානම් නෑ. බලන්න කියනතින බුදුහාඳුර කොච්චර කරුණාවෙන්ද මේව දේශනා කරන්නේ. බ්‍රාහ්මණයන් කිව්ව හැම තැනදීම ප්‍රිය කතා කරන්න ඕන කියලා බුදුහාමුදුරේම කියන්නේ ප්‍රිය වෙන්නම ඕනේ සමහර දේවල්. ඒකට මේ අබේ රාජකුමාරගෙන් ප්‍රශ්නයක් ආවා. මොකද ප්‍රශ්නේ? අහන රාජකුමාරේ ඔබේ අතේ දැන් දරුවෙක් ඉන්නවනේ නේ? ඔබේ මේ දරුවා ඔබේ ප්‍රමාදෙන් හරි කිරිමවරුන්ගේ ප්‍රමාදෙන් හරි යම්සි දෙයක් කඩට දාගත්තොත් අපති දෙයක් අයහපත් වෙන දෙයක් උගර කිරවන දෙයක් ඔබ මොකද කරන්නේ? රාජකුමාරය කියනවා මම දරුවට හානියක් නොවන විදිහට ඇඟිලි දෙක දාලා ගන්න බලනවා. හැබැයි එහෙම බැරි නම් මොකද කරන්නේ? මං වම් අතින් ඔලුවත් හදකලා අල්ලගෙන දකුණු අතින් ඇඟිලි දෙක දාලා ලේ වැහිරුණත් උගුරේ තියෙන දෙලියට ගන්නවා කියලා. ඇයි එහෙම කරන්නේ? දරුවට තියෙන ආදරය නිසා. පින්වත්නි, අන්නේ වගේම තමයි බුදුහාම දේශනා කරනවා. මම කියන සමහර දේවල් වලින් අහන කෙනා අප්‍රිය වුණත් එයා ගැන අනුකම්පාවෙන් යහපතක් වෙන විදිහට මාගික කියනවා. එයා ඇතැමිට ආදරයක නොපිළිගත්තත් මතු දවසේදී එයා පිළි අරගෙන නැවතෙනවා. උපකාර ජීවකය. බුදුහාඳුර බරණැසට ධර්ම දේශනා කරන්න යද්දී උපකාර ජීවකයේ ධම්මුණ ගහුණා. බුදුහාඳුනේ ඔබ වහන්සේ කවුද කියලා. බුදුහාඳුක මා සම්මා සම්බුද්දයි කියලා. ඔහු දැන් මේකට අහලා තියෙන ඒ කාලේ හිටිය සම්මා සම්බුදුර බොහොමයක් හිටියා. නිගණ්ණ අර්ථවත් කියන සම්මා සම්බුද්දයි කියලා. මක්කලි ගෝසලක් කියනවා. ඉතින් එහෙම ආව සමාජයක උපකාජික බුදුහාමරත් එහෙම කියනකොට ආහේනම් වෙන්න පුළුවන්ද කියලා, වෙන්න පුළුවන් කියලා ටිකක් විරිත්තගෙන වගේ යන්නේ කියලා. ඔහු ඒකට ඇත්තට මනාපුනේ නැහැ. හැබැයි ඔහු පින්වත්නි උපකා ජීවකයා පස්සේ කාලේ තමන්ගේ අතීත මිතුරා හොයාගෙන ආවා. එදා ජීවිතයෙන් පස්සෙන් හිටියත් පස්සේ කාලේ ඔහු විවාහ වෙලා නොයෙක් විදිහේ කරදරට මුහුණ පෑට පස්සේ බුදුහාඳුරන්ගේ බුදුබණ මතක් වෙලා නැවත බුදුහාඳුර හොයාගෙන ආවා. මෙන්න මේ වගේ සිද්ධීන් තිරේ නිසා යමක් සත්‍ය නම් ඒක පිනුතින අර්ථවත් නම් අප්‍රිය වුණත් අහන කෙනා අකමැති වුණත් බුදුහාඳුරෝ සුදුසු කාලයෙන් බලලේ කියනවා. පරන්නේ බුදුහාම කොච්චර ලස්සනට භාෂා හසුරුවලා තියෙනවද කියලා. ඊළඟ කාරණේ තමයි පිනුතුනේ කිසියම් වචනයක් අබෝතං අතච්ඡං අනත් සංහිතං ඒ වගේම පියම්පි නබහසති. යම් කිසි වචනයක් අසත්‍ය නම් ඒකෙන් අනර්ථයක් නම් වෙන්නේ හැබැයි ප්‍රිය නම් ප්‍රිය වුණයි කියලා තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ. දැන් කාලේ හැදීට ඔය විකටේ වරඟපාන අය යේ තමයි මිනිසු හිනස්සවන සතුට ඇති කරන ප්‍රිය කරන නොයෙක් දේවල් කී කියනවනේ නේ. මුළු සමාජයක්ම විනාශ කරන පිණිතුයි. අනිත් පැය හාස්‍යයට උපහාසයට ලක් කළා ඊටාම ලාමක සතුටක් ලබා දෙන කරන දේවල් තියෙනවා. අනර්ථයක් වෙන දේවල් තියෙනවා. යන්තියගේ චරිත ඝාතන වෙන දේවල් කරනවා. පින්නොතනේ ඒවා මේ ආත්ම භාවයේ මිනිස්සු සතුට කරන්න පුළුවන්. නමුත් සසර ජීවිතයේදී යන්නේ දුක් විඳින වෙනවා. අසත්‍ය අනර්ථ සාගත දේවල් ප්‍රියු නැහැ කියලා අහගෙන ඉන්න අය සතුටු නැහැ කියලා කියන්න හොඳ නැහැ. ඒකෙන් Tamanටත් අයහපත අනිත් අයට දීර්ඝ කාලීන අයහපතක් වෙනවා. හතරවෙනි එක තමයි පින්නතුනි යම් කිසි වචනයක් බෝතං ඒ වගේම සත්‍යං අනත් සංහිතං ඒ වගේම පියං නබාසති. යම් කිසි වචනයක් ඇත්ත ඇත්තටම සිදුවෙච්ච දෙයක් ඒක. හැබැයි ඒක කිව්වොත් අනර්ථයක් වෙන්නේ. හැබැයි අහනටත් ඒක ප්‍රියයි. හරිම සන්තෝෂයෙන් අහන් ඉන්න පුළුවන්. ඇත්ත කතාව අනිත් පැත්තට ඒක අහන් ඉන්නට හරි සන්තෝෂයි. hina යන හොඳට අහන් ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවාද ඒක? අනර්ථයක් වෙනවනම්? අනර්ථයක් වෙනවනම් කියන්නේ. ඇත්ත වුණත් ප්‍රිය වුණත් ඒ අහලා අහන අයට අනාගතයේ අනර්ථයක් නම් වෙන්නේ මෙලව ජීවිතයට අනර්ථයක් නම් සසර ජීවිතයට අනර්ථයක් නම් එවැනි වචන කියන්නේ නැහැ. බලන්න පිනොත්නි මෙතෙන්ට එනකොට කොච්චර ඉහළ මානසිකත්වයක් තියෙන්නේ. මේ වගේ භාෂාව හසුරුවන අනුශාසනා කරන දහමක් ලෝකේ තියෙනවද? ඔබ ලෝකේ තියෙන සීරම ඉගැන්වීම් දර්ශන කොච්චර අධ්‍යයනය කරත් මේ දර්ශනය ඔබට කවදාවත් ආන ලැබෙන්නේ නැහැ. හයවෙනි කාරණය පින්නතුනි. ඒක ඊටාම පැහැදිලි අපි කාටත්. යම් කිසි වචනයක් බෝතං සච්ඡං අත්ථ සංහිතං පියං භාසති කාලඤ්ඤෝ. යම් කිසි වචනයක් සත්‍ය නම් ඒකෙන් අර්ථයක් නම් සිද්ධ වෙන්නේ ඒ වගේම ප්‍රිය නම්. ඒක කියනවා පෙච්ච සිද්ධියක් ඇත්තටම අනිත් පැත්තට මොකද්ද? ඔය කාර්තියක් වෙන්නේ ඒකත් ප්‍රියයි. ඒ දෙය කියනවා. හැබැයි ඒත් කියන්නේ කොහොමද? ඔව් සුදුසු කල්ලි කියන්නේ. මෙන්න මේක තමයි පින්වත්නි බුදුදහමේ දැන් කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සමණ කියන්නේ. ධර්මයේ සත්‍යයි ප්‍රියයි අර්ථසහිතයි. හැබැයි සුදුසු කල්ලි බණ කියන්නේ සුදුසු කල්ලි ධර්ම සාකච්ඡා කරන්න. දැන් ඔබේ මගුල් ගියක් වෙඩින්න එකක් තියෙන ලායදී හාඳුල් කෙනෙක් මැදට කියලා බණ කිව්වොත් මොකද වෙන්නේ? එපා වෙනවනේ නේ. පින්නතුනේ ඒ වගේ නුසුසු තැන්වලදී බණ කියන්නේ නැහැ. නියම අවස්ථා බලලා තමයි බණ කියන්නේ. එනිසා මෙන්න මෙවැනි දහමක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අපි රජ කුමාරයාට මේ කරුණු ටික අයි සටහනේ බලන්න අපිට නැවත වතාවක් විස්තර කරන්න බෑ. ඔබ මේ සටහන බලලා නැවත මේ අදහස් දිනු කරගන්න. ඔබට සම්පූර්ණ මේ දේශනාවේහි සමරිය හෑන්ඩ් අවුට් එකක් විදිහට ඔබේ අතේම තියෙනවා. දැන් හෑන්ඩ් අවුට් කියන්නේ ඒක දැන් අතේම තියෙන හින්දා. පින්නතුනි මේක කීවට පස්සේ අබේ රාජකුමාරය අහනවා, ස්වාමිනී ඔබ වහන්සේ මෙහෙම භාෂාව හසුරුවන්නේ, මේ විදිහට කාරණා කියන්න ඔබ වහන්සේ හුරු උනේ ඔබ වහන්සේ කලින් සූදානම් වෙලාද කියලා, නැත්නම් ඒවලටද කියන්නේ කියලා. දැන් මේ අනුශාසනාය කරාට පස්සේ අපේ රාජකුමාරය අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට දැන් මේ වගේ කෙනෙක් ප්‍රශ්න අහනකොට ඔබ වහන්සේ කලින්ම සූදානම් වෙලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්න වලට එනවද කියලා, නැත්නම් ඒවලට ඔබ වහන්සේ හිතලාද කියන්නේ කියලා. ඒකට බුදුහාමුදුරුවෝ ඔහුගේම ප්‍රශ්නයක් අහනවා, අපේ රාජකුමාරය ඔබ හුඟක් දක්ෂයි රට එළවන්න, අස්ව රට එළවන්න ඔබ හුඟක් දක්ෂයි, ඒ අස්ව රටේ හදපු හැටිත් ඔබ දන්න හොඳට. කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් අස්ව රටේ හදන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත්, ඒ අහන කෙනාට ඔබ උත්තර දෙන්න කලින් සූදානම් වෙලා ඉන්නේ කියලා. රාජකුමාරය කියනවා, නෑ ස්වාමීනි මං එහෙම මට කලින් සූදානම් වෙන්න ඕනේ, මට මේක හොඳට අත්දැකීම් තියෙනවා, මං ඒවලට කියන්නේ, ඒ අහන විදිහට උත්තර දෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා, මමත් ඒ වගේ තමයි, ওই අහන ප්‍රශ්න වලට මට කලින් සූදානම් වෙන දෙයක් නෑ, මම ඒ අවස්ථාව උචිත පිළිතුරු දෙනවා කියලා. පින්නතුනි මේක තමයි භාෂාවේ ඉහළම සංවරයේ ඩිසිප්ලින් එක බුදුදහමේ කියන. ඊළඟ කාරණේ තමයි පින්නතුනි අපි එක පැත්තකින් අපි හොඳ වචන පාවිච්චි කරන්න ඕන, අනිත් පැත්තෙන් තවත් ලක්ෂණයක් බුදුදහමේ කියනවා සෝච කියලා එකක්. ඇක්ටිව් ලිස්නින් කියන එක, ජෙන්ටලි ස්පෝකන් කියන එක, we should be gently spoken. ඒ කියන්නේ සාවධානව වැහුම්කන් දීම, වෙනත් කෙනෙක් කියන දේක් හොඳ අවධානයෙන් අහගෙන ඉන්න එක. සුවජ කියන එක. හැබැයි බොහෝ දෙනෙක් සුවජ කියන එක විස්තර කරන්නේ කීකරුකම කියලා. කීකරුකමයි සුවජභාවය කියන දෙකක් වෙනවා. ඒ කීකරු කියන්නේ obedience කියන එක. obedience කියන එක ගුණයක් විදිහට බුදුදහමේ කියන්නේ නැහැ. වැඩිහිටියෙක් එක්ක හරි වෙනත් කෙනෙක් හරි කියන විදිහට ඒ විදිහටම කරන එක. ඒක ගුණයක් විදිහට බුදුදහමේ සලකන්නේ නැහැ. ඇයි ඒ? දැන් මේ ශාසනයේ හිටි විදිහට ගත්තොත් කවුද කීකරුම පුද්ගලයා? ගුරුවරයා කියපු විදිහටම කරගෙන අඟුලිමාල. ගුරුවරයා කිව්ව අඟුලිමාලයක් අඳලා දෙන දහසකට කියලා කඩුව ගත්තේ වැඩේ පටන් ගත්තා. කීකරුම කියන අහුව. ඒ වගේම මේ ශාසනයේ හිටි අකීකරුම පුද්ගලයා කවුද? බුදුහාමුදුරුවෝ. අම්මා තාත්තා කිව්ව ගෙදර නවතින්න කියලා. ගුරුවරු කිව්වා මේ අත්තිකලම තනියෝගේ රකින්න කියලා. කවුරුවත් කියන දෙයක් කිව්ව නැහැ, තමන්ගේම මාවතක කියලා. ඒ ඔබීඩියන්ස් කියන අර්ථයෙන් බුදුන් වාකේ කරුවි. නමුත් අර ජෙන්ටලි ස්පෝකන් කියන එකේදී ඒ ගුණය තිබ්බ බුදුහාන් ළඟ. ඒක බුදුරජාණන් වහන්සේ ළඟත් තිබුණා, ඒක අඟුලිමාලේ ළඟත් තිබුණා. අඟුලිමාල කොයිතරම් සැහැසි ක්‍රියාවක් කරත් බුදුහාඳුරන්ගේ වචනේට නැවුණාකො. බුදුහාඳුරන්ට වචන හතර අහු වෙනුයි කියන්න ඕනේ. අඟුලිමාල මම නැවතුණා, ඔබ නැවතින්න කියලා. ඔහු හොඳට හුඟකන් දුන්නේ එක. ඔහුගේ සම්පූර්ණ ගමන් මඟ වෙනස් වුණා. සුවචෝ තස්ස මුදවන්ති මානේ කියලා කරණීය මෙත සූචියේ සුවච කියන එක ගුණයක් විදිහට කියනවා. ධර්මාර්ගයේ ආරම්භෙදිම තියෙනවන ගුණයක්. එතකොට එක පැත්තකින් සම්මා වාචාව යහපත් වචන කතා කරන ගමන් අනිත් පැත්තෙන් සුවච බව දිනු කරන්නට ඕන. තවත් පැත්තකින් පේනතන මෙතනින් නවතින්නේ නැහැ බුදුදහම තවත් ඉදිරියට යනවා. ඒ තමයි ආධ්‍යාත්මික සුවය ඉහළට දේශනා කරන ධමයක් මේක. හිත සමාධිමත් කිරීම කෙනෙක්ගේ මානසිකත්වයේ සතුට ඉහළටම දියුණු කරන ක්‍රමයේ විදිහට බුදුදහමේ දේශනා කරන මොකද්ද? සමත විදර්ශනා කියන දෙක. සමත කියන්නේ එක කුසල අරමුණක මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, බුදුගුණ භාවනාව ආදී භාවනාවක් උපයෝගී කරගෙන සිහිය අභිමුඛ කරගෙන එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිට එකඟ කිරීමටයි සමතය කියලා කියන්නේ. අපේ සතුට තීරණය කරන ප්‍රධාන කාරණේ මේක. යම් කිසි කෙනෙකුට එක සුළු මොහොතක් හරි හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ඒ සමාධිමත් හිතේ සතුට කොහොමද පිනතුනි? මේ මුළු මනුස්ස ලෝකෙම සතුටට වඩා වැඩි. මනුස්ස ලෝකෙට රැක්නේ මේ දිව්‍ය ලෝක 6ෙම තියෙන සතුටට වඩා වැඩි. ඔබට පින්නතුනේ ධර්මයේ ළඟ දෙකේ අවශ්‍ය වෙන්නේ මොකක්ද? ඒ තමයි ධර්මයේ තියෙන සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන මෙන්න මේ ගුණ දෙක ගැන විශ්වාසයක් තියෙනට ඕන. බුදුහාමුදුරන්ගේ ධර්මයේ රකි හැක්කොත් ඒ ප්‍රතිඵල සාන්දෘෂ්ටිපත්යෙන් මේ ජීවිතයේදී කල් නොගොස් ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයේ විතරයි ඔබට ඕනේ. ඔබ මේ ජීවිතයේ කරන සියලුම කටයුතු වලට වඩා ඔබට ඉක්මනින්ම සතුට ලැබෙනවා. ඉහලින්ම සතුට ලැබෙන අනුශාසනාව තමයි බුදුහාමුදුරුව දේශනා කළ තියෙන්නේ කියන විශ්වාසයේ විතරයි ඔබට ඕනේ. ඒ විශ්වාසය තියෙනවා නම් ඔබ කොච්චර වැඩ තිබ්බත් ඔබ ධර්මයේ රැකීම ඉහළටම ඉහළම ඉලක්කේ බවට පත් කරගන්න. එහි පළවෙනි පියවර තමයි සමතේ. හිත සමාධිමත් කිරීම. එහි උසස් අවස්ථාවක් තමයි උපචාර සමාධිය කියන්නේ සමාධියට හිත එක කිරීමට ආසන අවස්ථාව. විතක්ක විචාර ආදී ධානාංග වලින් හිත සම්පූර්ණ වීම. ඊට පස්සේ පිනොතනේ ප්‍රථම ධානය. විතක්ක විචාර පීරි සුඛ ඒකාගතසහිත පඨම ඥාන කුසල චිත්තේ. ඒ තමන් සිහිපත් කරන කුසල අරමුණ මෛත්‍රිය හරි බුදුගුණේ හරි ඒකම හිතේ තියෙන විතක්ක විචාර විදියට. ඒකෙම ප්‍රීතියටපත් වෙනවා. ඒකෙම සැපයටපත් වෙනවා. ඒ අරමුණේම උපේක්ෂා වින දිගට. සීල සත්‍යව සුවපත්ත්වා කියලා හරි නැත්නම් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ කියලා බුදුහාමුදුරුවෝ හොඳට තමන් ඉස්සරහා ඉන්න වගේ කියලා හිතලා සම්පූර්ණයෙන්ම තමන් හසුරුවන්නේ මනස ඒ කුසල අරමුණේම. ඒ වෙලාවේ පේනතුනේ කාමච්ඡන්ද ව්‍යාපාද තේනෙමින්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ඔබේ හිතේ නැහැ. ඒ නීවරණ ඔබේ හිතේ නැහැ කියන්නේ මොකද්ද? ඔබ මනස ලෝකයේ ඉහළම සැප විඳින කෙනාට පදා කියලා සතුටක ඉන්නේ. ඔබ දිව්‍ය ලෝකයේම සතුට විඳින දෙවියන්ට දානා කියලා තැලෙක ඉන්නේ. ඔබ බ්‍රහ්මයේගේ බ්‍රහ්ම පාරිසජ්ජයේ බ්‍රහ්ම පුරෝහිතයේ මහා බ්‍රහ්මයාදී ඉහළම බමතලවල මානසිකත්වයෙන් ඔබ ඉන්නේ. ඔබට වෙලට ඔබේ ශරීරයට බරපතල රෝගයක් තිබුණත් ඒ රෝගියවත් ඔබට දැනෙන්නේ නැහැ. ඔබ වයසට ගිහිලින්න පුළුවන්. ඔබ ඇඳේ වැටෙලින්න පුළුවන්. ඒත් ඔබ මේ ආධ්‍යාත්මික සතුටෙන් සමාධියෙන් ලැබෙන සතුට තුළ ඔබ යාස්තයි. ඔබට ඒ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මානසිකමයි ශරීරයෙන් ලැබෙන දුක් කිසිවක් ඔබට වෙලා නැහැ. එතකොට පින්නොත්නේ ප්‍රථම ධානය ඉඳන් දෙවෙනි ධානයට ගියහම මොකද්ද? විතක විචාර කියන්නේ යමක් ගැන හිතන කටින් වචන පිට කරන්න කලින් මනසෙන් කතා කරන ගතිය. දෙවෙනි ධානයට යනකොට පින්නොත්නේ අන්න ඒකත් නැති වෙනවා. විතක විචාරත් නැති වෙලා පීති සුඛ ඒකාග්‍රතාවසහිත ဒုတိය ඥාන කුසල චිත්තයට පත් වෙනවා. එතෙන්දී අර කුසල අරමුණවත් හිතින් සිහි කරනත් ඕනේ නැහැ. ඒකටම වතුරට බැස්සගත්තා වගේ තමන්ගේ ශරීරයෙන් ස්පර්ශ කරගෙන ඒ කුසල අරමුණේ තමන් පිහින මිනින්නේ. පින්නතින් මෙන්න මෙතන දක්වාම බුදු දහමෙන් අපට වචනේ සංවරය කියලා කියනවා. මේ සමතේ පැත්තෙන්. අනිත් පැත්තෙන් පින්නතින් විදර්ශනා. මොකද විදර්ශනා කියලා කියන්නේ? ඔබේ කනට ශබ්දයක් ඇහෙනකොට මොකද්ද ජීවිතේට වෙන සිද්ධිය කියන එක? මොකද්ද වෙන්නේ? කනයි ශබ්දය එකතු වෙලා සෝත විඥාන ඇති තැන තින්න සංගති පස්සෝ මේ තුන තැන ස්පර්ශයක් ඇති වෙනවා. ඒක අහොත්වා සම්මුතං හොත්තාන වූසති. පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔබ අහපු දේවල් දැනට ඇහෙන දේවල් ගැන මෙන්න මේ වගේ සිහියක නුවණ ඔබ හිටියොත් කොහොමද? ඔබට ඔබ ගැන ගුණ කිව්වත් ඔබට ඒ ගැන වැරදි කිව්වත් දොස් කිව්වත් ඔබට දෙකම අස්මින් සති ධම්මෝති අස්මින් අසති ධම්මෝති. ඔබට ගලුත් එකයි මලුත් එකයි. මේක පින්නතුන් හිතන්නේ අප සරල දෙයකින් කියලා. එදා බන්දුල මල්ලිකාවට පින්නතුනි අර පණිවිඩය ලියලා එව්වේ. හැබැයි ඒ පණිවිඩයම කවුරුහරි කෙනෙක් කනට කිව්ව වෙන්න පුළුවන්. පණිවිඩය මොකද්ද? තමන්ට හිටිය දරුවෝ 32 දෙනා ස්වාමියාත් එකම යුදිබිමේදී ජීවිතස්සිරපත් වුණා කියන කාරණේ. ඒ සිද්ධිය දැනගත්ත මොහොතේ කිසිම විදිහේ දුකක් ඇති නොවන විදිහට මනස හදාගෙන හිටියේ. ඔබට ඔබේ ඥාතීන් ටික ඔක්කොම ඔබ ඉතාම ආදරය කරන ඥාතීන් කිහිප දෙනෙක් එක වෙලාවක මිය ගියා කියන කාරණේ ඔබේ කනට ඇහුනොත් ඔබට පුළුවන් කෙලින් ඉන්න. ඔබ කලන්ත දාන. තින්නතුනේ බුදුදහමේ මෙන්න මේ තරම් දුකකින් අපිව නිදහස් කරන මාර්ගයක් මේ දේශනා කළේ. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනේ. බුදුදහම කියන්නේ බරට කන ටිකක් දෙන එක, ඉනට වස්ත්‍රයක් දෙන එක, ඔළුවට ශාස්ත්‍රයක් දෙන එක, බරට ගෝස්ත්‍රයක් දෙන එක, ඒ වගේ සරල කෙනෙක් ඉන්නේ පින්නතුනි. ඒවටත් බුදුදහම උදව් කරනවා, දන් දෙන්න කියලා තියෙනවා. නමුත් බුදුදහම පින්නතුනි මේ මානසික දුක් ටිකෙන් අපිව නිදහස් කරන ධර්මයක් මේක. අන්න ඒ දුක් ටික ඉදිරියේ තියාගෙනයි ඔබ දරුවා ඔය අතේ තියාගෙන ඉන්නේ. ඔබ ආහාර පාන ගන්නේ අනාගතයේ කඳ ඒ දුකට කඳුළු ටිකටයි ඔබ ආහාර ගන්න කියලා මතක තියාගන්න. අන්නේ කඳුළු ටිකින් අපිව නිදහස් කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ. අන්නේ ධර්මින් තමයි එදා පටාචාරා වැනි අය මරණ හයක් තිබෙද්දී සිහිසුන්ව තමන් ගැඟේ වස්ත්‍රයක් නැති හිටිය පටාචාරාව ඒ දුකෙන් නිදහස් කළේ. මේ සමති දස්නා ඥානින් පින්නතුනි, මේ සම්මා දිට්ඨියෙන්, මේ ආර්ය ඥානයෙන්, මේ විපස්සනා ඥානයෙන් තමයි ඒ දුකෙන් නිදහස් කළේ. ඔබට යම් කිසි කෙනෙක් බැන්නා නම් කවුරු හරි, ඒ බැනපු දෙයෙන් ඔබ ජීවිතේ කී වතාවක් දුක් විඳ නැද්ද? ඒ මනුස්ස එකපාරයි බැන්නේ නේ? දැනියට ඒක මතකවත් නැහැ නේ? ඔබ මේ සිටුේෂන් එක එහෙම මතක තියාගෙන අහවල් කෙනදී මට මෙහෙම කිව්වා කියලා කී වතාවක් නම් ඔබ මනසින් දුක් විඳ නැද්ද? ඒ මනුස්ස එක දන්නේවත් නැහැ නේ? අපි මේ යම ඉතින් දුක් විඳන එක එයා දන්නේවත්. එයාට අමතකලා ගිහිල්ලා. පින්නොතනේ අපි අවිද්‍යාව නිසා අපි මේ දුකෙන්, ඒ කනට අහපු ශබ්දෙන් ජීවිතේ කොයි තරම්නම් දුක් විඳ නැද්ද? ඇසර දඩ ප්‍රයෝගිනුත් එහෙම තමයි. නාසිර ගන සොන්දන බුදේන්ත එහෙම තමයි. මෙන්න මේ සියලු දුකේ නිදහස් වෙන ධමයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. බොරු කීමෙන් වැළකීමේ පටන්, වාචික සංවරයෙන් පටන් අරන්, කේලම් කීම, පරස වචන කීම, හිස් වචනෙන් නැවතිලා, එපමණක් නෙවෙයි අනිත්‍යගේ වචනයට සාවධානව හැම කන් දීලා, විතක් විචාර දුරු කරලා, සුතේ සුතමත්තම් මට්ටමට, ආධ්‍යාත්මික තලයට, අපි ওই ඉහෙළම තලයට සියලු දුක් වලින් නිදහස් කළා බුදුහාඳුරෝ අපව සවාතමනෝ. මෙවැනි උතුම් ධහමක් තමයි පින්නතුනි අපි කල්පගානක් පාරමිතා පුරලා පින් කළා අද මේ අපි ලබලා තියෙන. ඒ මහාර්ග ධහමක් තියාගෙන තමයි අද අපි ඇසෙන් දකින දේවල්ට, කනෙන් අහන දේවල්ට දුක් විඳින්මින් අප්‍රමාණව දුකටපත් වෙන්නේ. සල්ලි තියාගෙන, උපාධි තියාගෙන, සුඛෝභෝගී වාහන ගෙවල් තියාගෙන අපි මෙයාගේ දුක් විඳින පින්නතුනි අපේ මේ තියෙන අවිද්‍යාව නිසා, අසති අමනසිකාරය නිසා. අන්න ඒ නිසා අපිට පුළුවන් නම් මේ අසති අමනසිකාරය දුරු කරලා මේ ධර්මය ප්‍රයෝජන ගන්න. එදාට පින්නතුනි අපේ වටිනාකම හුඟක් වැඩි. එදාට අපේ කුසලයේ බලවත්. එදාට අපිව කිසිඳු කෙනෙකුට කිසිඳු වචනයකින් අපිව කම්පාවටපත් කරන්න බෑ. බුදුහාම දේශනා කරනවා, අහං නාගෝව සංගාමි චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිති කිස්සං දුස්සීලෝහි බහුජනෝ කියලා. මම හරියට යුද පිටියේ මැද ඉන්න ඇටෙක් වගේ. ඒ ඇටට සතුරන්ගේ ඊතල පහර එනවා. අන්න ඒ වගේ තමයි මටත් මේ සමාජෙ ඉඳින්දී අසත්පුරුෂයන්ගේ දුර්ජනයන්ගේ දැඩි වචන නැමැති ඊතල වලට මම මොහොන පානවා. මම දන්නවා ඒක. හැබැයි මම ඒ දුකෙන් නිදහස් වෙන්නේ ආවෝද කරගෙන දුස්සීලෝ හේ බහුජනෝ. ලෝකේ වැඩිපුර පිළිසන් දුස්සීලයන් කියන එක මම දන්නවා. දහම් පසක් කරපු උත්තමයන් වහන්සේ කෙනෙකුගේ ජීවිත අවබෝධය මේ සඳහන් කළේ. ඉතින් පින්වත්නි අපි මේ සූත්‍රය මේ කෙටියෙන් සඳහන් කළේ සූත්‍රයේ කරුණු ඉදිරිපත් කරන විලාසය ගැන අභිරාජ කුමාරය පැහැදිලා නිගණනාථ පුත්‍රයාගේ සාස්ත්‍රවරයෙක් වෙච්ච මේ අභිරාජ කුමාරයා බුදුහාමුදුරුවෝ එක්ක තර්ක කරන්න අප මේ කෙනා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඒ උතුම් සම්බුද්ධ ශාසනයෙන් සැනසීමටපත් වුණා. ඉතින් අපේ ජීවිතයත් මේ උතුම් වස් කාලය තුළ සැනසීමටපත් කරගෙන අපි අදිස්ථාන කරමු. මේ උතුම් ධහම සමනොත් රැක ගන්න ගමන්, පිළිපදින ගමන් තමන්ගේ ආදරණීය දරුවන්ට තේරෙන භාෂාවකින් මේ ධහම කියලා දෙන්න. ඒ දරුවන දුකෙන් නිදහස් කරන්න නාකි වෙනකන් ඉන්න පුපින්නතුනි. ධර්මයේ රකින්න ඔබ නාකි වෙලා නම් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබ මේ තරුණ කාලේ රසන ඉන්න කාලේ දුක් විඳලා, එහෙනම් හැරමිටිය යන කාලේ තමයි සරු විඳින බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අද ප්‍රඥාවත් එක සටනක් තියෙනවා. අද ඔබත් සං එක ධනවත් සං එක සටනක් නේ අද තියෙන්නේ. ඔබ දකින්නේ ලංකාවේ අවුරුදු 3 හමාරක ළමයෙක් පටිසම්පාදේ අනිත්‍යතාවයේ ශූන්‍යතාවයේ වැනි තාම් ගැඹුරු සංකල්ප අවුරුදු 3ක්ම හරියට විස්තර කරනවා. ඔබේ දරුවා හිතන්නේ පොඩි කියලා. ඒ දරුවන් කායිකව පොඩි වුණත් ආධ්‍යාත්මික වයසේ දරුවන්ගේ පොඩි නෑ. සසර හුඟක් හිත දිනු කරන් ආපු දරුවෝ මේ ඉන්නේ. හිතන්නේ බා දරුවන්ට ඔය තේරෙන්නේ නෑ ගැඹුරු වැඩි කියලා. ඒ ඔබ හිතන විදිය. හරි දහම් පොතපත ධර්ම දේශන ඇහුණු තින්නේ. පින්නතුනි ඒ දරුවන්ගේ ප්‍රඥාව අර උගත්කම් එක උගත්කම් එක අභියෝග කරන්න බෑ. ඔය පහුගිය කාලේ දකින්න ඇති අවුරුදු 13ක ඉන්දියානු ජාතික කෙනෙක් පුතෙක් Microsoft ආයතනයේ උපදේශක කෙනෙක් වුණා. අවුරුදු 9ක ශ්‍රී ලාංකික ළමයෙක් NASA ආයතනයේ ඇම්බැසඩර් කෙනෙක් වුණා. අවුරුදු 6ක ළමයෙක් කොස්මොලොජි ගැන ලෝක විද්‍යාව ගැන Google Boy කියලා ඔබ බැලුවොත් ඉන්දියන් ළමයෙක් ගැන ඔහු ලෝක විද්‍යාව ගැන සුවිශාල දේශන කරන අවුරුදු 6 දී පටන් ගත්තේ මහාචාර්යවරුන්ට දේශන කරන. නමුත් ඒ සියයට වඩා පිනතුණි මේ අවුරුදු 3ම හරි දරුවා ඒ සියයට වඩා පෙරමුණි. ඒ දරුවට අපරාකට ලියන්නවත් බැහැ. නමුත් ප්‍රඥාවත් එක්ක ඒ ප්‍රඥාවට පිනතුණි අනිත් සියල්ලක්ම යටයි. ඒ නිසා ඒ ප්‍රඥාව අභිෂේක ලබන්නට පඤ්ඤා නරණං රතනං පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥා මනුෂ්‍යයාට තියෙන උතුම් රත්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි අපේ මානසික පරිසුද්ධත්වය ලෝභ ද්වේෂ මෝහ කියන අපසල් වලින් අපිව මුදවලා අපිව ප්‍රඥාවෙන් අභිෂේක කරන්නේ මෙන්න මේ උතුම් ධහමත් එක්ක. ඉතින් ඒ ධහම හොඳට අහලා ධහමෙන් අප්‍රමාදීව ප්‍රයෝජන ගන්නට ඔබ අදිෂ්ඨාන කරගන්න. ඔබ කරන සියලුම පින්කම් ඔබ කරන්නට ඕන මේ ධහම රකින්නට ඔබට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලබා ගන්න. එහෙම නැත්නම් ඔබ දන් දීලා හාමුදුරන්ට කියලා ಗುಣකතන අහගන්න නෙවෙයි ඔබ දන් දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මම මෙච්චර දන් දුනා හාමුදුරුවෝ මං ගැන ಗುಣකතන කරේ නෑ කියලා ඔබ දුක් වෙන්න එපා. ඔබට ඒක කන්නකොට මානසිකව හම්බ වෙනවා. මේ අපි හාමුදුරන්ට හරීම වෙහෙසක් පිනවෙන තුනේ ಗುಣකතන කියලා. බණ කියන්නේ වෙලාවක් නෑ. ಗುಣ කියන්න යෝනි. පින්නොත් මේ මානසිකත්වයෙන් මිදෙන්න. බුද්ධිමත් අය කියන හාඳුරණේ ගුණ නම් කියන්න එපා බණ කියන අපිට කියලා කියන. මිනිසු කෙනෙක්ම කියන දැන් අපි ඉන්න අපි දන්න සමහර දායකයෝ ඉන්නවා හාඳුරණේ ගුණ හතන ඕනේ නැහැ බණ කියන හාඳුරු. කෙනෙක්ම කියන. ඒ මට්ටමට ඔබ ඉන්නේ. නැත්තම් හාඳුරන්ට හරිය වෙහසක්. ඔබ දානෙ දීම ගැන ඔබ හාඳුරන්ගෙන් ස්තුතිය නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕන. ඔබ හාඳුරන්ට ස්තුති කරන්න මේ හාඳුරු නිසා මට පින්කමක් කරගන්න ලැබුණා කියලා. ඒ මට්ටමට වෙන්න. ඒක තමයි ඔබ ධර්මයේ අනිසංස ගන්නවා කියලා කියන්නේ. මේ හාමුදුරුව ඔබ එනකොටම බලන්නේ මේ පොට්ට දාලා ඔක්කොම කරලා නෙමෙයි තින්නේ. දෝවිල්ලක් නැති විදිහට මේ ඔක්කොම කළා. කොහෙද පිනතුන හොයක පාසුකම් හම්බෙන්නේ? ඔබට මදුරුවෙකුගෙන්වත් දෝවිලි පොතකින්වත් කරදරයක් නැති විදිහට මේ බණ අහන්න ඔබට බන්දිසියක තියලා මේ තියලා තියෙන්නේ. ඒ කරන සේවයට පිනතුනි ඔබ මුළු ජීවිතේම පුදකලත් ණයගවන්න බෑ. ඔබ කරන දේවල් අනිසංස ඔබ කරනකොටම ලැබෙනවා. අමතු ගුණකතනයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක කියනවා නම් හොඳයි. නොකියුවත් ඔබ හිත හදාගන්න. ඔබ එතෙන්දී ඔබ දක්ෂ වෙන්න මේ ගැඹුරු දහම ආපු කෙනෙක් විදියට ඉදිරියදිවත් ඒ අදහස් වලින් තියාගන්න. ඉතින් ඒ කරුණක් සඳහන් කරමින් අපේ ධර්ම දේශනාව මෙතනින් ඉවත් කරනවා. සමහර දේවල් අප්‍රිය වෙන්න පුළුවන් නේ. හැබැයි අර්ථ සහිතව මේ කියපුවානේ. සමහර දේවල් වල කියපුව සමහරට ඔබ අහන්න අකමැති දේවල් තැන පුළුවන් මම බන්දක් කිව්වේ. හැබැයි බුදුහාඳුරන්ගේ ධම්මත් ඉඳලම තමයි මේ කරුණ මා විස්තර කළේ. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද මේ අපි සාකච්ඡා කරපු කරුණ වලින් ඔබට ප්‍රශ්න අහන්න තියෙන අහන්නත් පුළුවන්. හොඳයි බිනු බිනන් කාලේ වුණානේ. හොඳයි මේ අහපු බණ කාදාල අත්පත්‍රිකාව ඔබේ අතේ තියෙන එකත් කියවන්න අනිත් හැරත් මේ ගැන කියලා දෙන්න. ඒ වගේම ඔබට නැවත අහන්න ඕන නම් ඒ අහන්නත් පාසුකම් තියෙනවා මේ බණම. පින්නතුනි මේ රැස් කරගත් සියලු පින් වලත් බලයෙන් අපෙනමින් මිය ගිය ඥාතියෝද පින් කැමති දෙවියෝද මේ පිනින් සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පිනි ආනිසංසින් පින්නතුනි හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා. මේ උත්තම සද්ධර්මය තුල ගෞතම සම්බුද්ධ ශාසනය තුලම උපරිම ප්‍රයෝජන ගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් පින්කමලානි සංසයෙන් අප හැම දෙනාටම උතුම් මොණිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං බයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්වේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.